2014 වසරේ දෙවෙනි මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. සද්ධම්ම ශ්‍රවණං අති දුර්ලභං. සද්ධර්ම ශ්‍රවණය කිරීම අති දුර්ලභ වූ කාරණයක්. ඒ සඳහා සැදී පැහැදී ඉන්නේ. අපේ බොහෝ දෙනාට තියෙන දුර්වලකමක් තමයි තනිව සිටීමට හරි කම්මැලි. කවුරු හරි දෙයක් කිව්වහම ඒ දේ කරගෙන යනවා. දැන් මේ වැඩසටහනක් වුණා සමහර වෙලාවට අහගෙන ඉන්නෝ කිසි ගණනකට ගන්න නැහැ. ඔය හාමුදුරුව අවසානේ කියයිනේ මොකක් හරි කරන්න. එතකොට අපි ඒක කරනවා. දැන් සමහරලාට දේශනේ අහගෙන ඉඳලා ඉවරලා දැන් අහනෝ දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ඒක කරන්න ඕනා දේ තමයි දේශනාව පුරාම කිව්වේ කියලායි අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනෝ අපිට මේ 1 2 3 කියලා ගණන් කරන්න කියයි, හුස්ම ගන්න කියයි, මොනවා හරි බලාගෙන ඉන්න කියයි කියලා ඒ වැඩක් දෙනකන් ඉන්නෝ. එහෙම ඉන්න එපා. තමා තුල තනිව සිටීමේ හැකියාව දියුණු කරගන්න ඕන. නිවන හවුලේ දකින්න බෑ. නිවන තව කෙනෙක්ගේ අනසකකින් දකින්න බෑ. තමන්ගේ චින්තාමය ප්‍රඥාවෙන් සිටීමේ හැකියාවෙන් දකින්න පුළුවන් දෙයක්. හිතන්න බැරි කෙනෙකුට සාසනයේ කිසිදු අධිගමයක් ප්‍රතිඵලයක් ලබන්නට බෑ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සිටීමේ හැකියාව තියෙන්න ඕන. ඒකටම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒක අවදි කරගන්න හැමදෙනාම ඒ අවදියෙන් ඉන්න. ඔය සුනාත කියලා කියන්නේ ඒකයි. හොඳින්ම අහනවා. ඇහෙනවා නෙමේ, උනන්දුවෙන් අහනවා. කරුණු ගැඹුරෙන් තේරුම් ගන්න. තේරුම් කළා දෙනකන් ඉන්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අපි මේ ඇත්ත උනන්දු වෙන්ද නැද්ද කියලා හොයාගන්න සමහරලාට අපි වැරදි කාරණයක් හරි විදියට කියනවා. කියලා කිව්වහම ඒකටත් ඔළුව අරනවා. එහෙම නැත්නම් හරියට ඇහුවේ නැති වුණොත් මොකද කරන්නේ? ඒක වැරදි විදියට ග්‍රහණය කළා සාහිණාංශෙත් එක්කම ඒක එහෙමයි කියලා කියනවා. ඒවල අපිට හොයන්න පුළුවන් මේ ඇත්ත නෙවැරදි විචක්ෂණශීලීත්වයකින් සිහි කල්පනාවකින් මේ අහන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. මොකද අපි වැරදි දේ සමහරලාට හරි විදියට කියනෝ කියලා කිව්වහම ඒකටත් හරි කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට අපිට අහුවෙනවා මෙයා නිවැරදි විචක්ෂණශීලීත්වයකින් නෙමෙයි මේ ඔහේ සායනහන්සෙත් එක්ක එකඟ වීමක් විතරක් වෙනවා කියලා හිතනවා. ඒ නිසා අපි හැමතිස්සෙම හරි දේම කියන්නේ සමහරලාට වැරදි දේත් කියනවා. හරි විදියට ඒක මේ ඇතු බලන්න කොච්චර විචක්ෂණශීලීත්වයකින් ශ්‍රවණය කරනවද කියලා බලන්න. ඒ නිසා අපි හරි දේමත් නෙමෙයි හැමතිස්සෙම කියන්නේ වැරදි දේවලුත් කියනවා. ඒක බලන්න. දැන් ඔන්න අවදීන් ඉන්න වෙනවද? නැත්තම් අපි හරි දෙමේ කියන්නේ කියලා හිතුනාම හාමුදුරුවෝ ඉතින් කියන්නේ වැරද්දක් කියන්නේ නැහැනේ ඔක්කොම හරියා. අහන්න දෙයක් නැහැ, ආයි බලන්න දෙයක් නැහැ. එහෙයි සාමීනි කියලා නිදා වැටි වැටි ඉන්නෝ අර බණ කියන තැන්වල ඉස්සර එහෙයි කියලා කෙනෙක් ඉන්නානේ. යාම එහෙම නිදා වැටි වැටි ඉඳලා ඉරලා එහෙම නේද? එහෙයි සාමීනි හස. එහෙයි. ආයි ඔකේ කතා දෙයක් නැහැ හාමුදුරුවෝ කිව්වට හරි. එහෙම වෙන්න එපා. එහෙම එහි බවට පත් වෙන්න එපා කිසි කෙනෙක්. හරි. අපි මේ කතා කරන්නේ ජීවිත පොත ගැන. මුළු ත්‍රිපිටකයම කියලා කියන්නේ ජීවිත පොතක්. ජීවිතයේ ඔස්සේ ගොඩ නැගිච්ච දෙයක්. ඒ නිසා මුළු ජීවිත පොතම ත්‍රිපිටකය තුලින් දකින්නත් පුළුවන්. ජීවිතයේ තුලින් ත්‍රිපිටකය දකින්නත් පුළුවන්. ත්‍රිපිටකය තුලින් ජීවිතය දකින්නත් පුළුවන්, ජීවිතය තුලින් ත්‍රිපිටකය දකින්නත් පුළුවන්. ඔබ අඳුන ගන්න යන්නේ ඔබ මම වෙන කෙනෙක්. ඔබ විසින් තව දෙයක් අඳුන ගන්න මෙතන වාඩි වෙලා ඉන්න එපා. කිසි කෙනෙක් දහමක් ඉගෙන ගන්න, ආගමක් ඉගෙන ගන්න, ඈ සංකල්පයක් ඉගෙන ගන්න. මම මේ සංකල්පයක් ඉගෙන ගන්නවා, මම මේ ආගමක් ඉගෙන ගන්නවා. එහෙම හිතන්න එපා. මෙතන වාඩි වෙලා ඉන්නේ මම මාව ඉගෙන ගන්න. ඈ මම වෙන දෙයක් ඉගෙන ගන්න නෙවෙයි මම මේ ඉන්නේ. මම කියන්නේ කවුද, මාව කියන්නේ කවුද කියලා ඉගෙන ගන්න මේ වාඩි වෙලා ඉන්න ඕන. මෙතන ඉන්න සියලු දෙනාම ඉන්න ඕනේ ඒකට. දැන් පැහැදිලිද? අපි වෙන තැන්වල ගිහිල්ලා වාඩි වෙන්නේ මොකටද? මම වෙන දෙයක් ඉගෙන ගන්න, වෙන කාරණයක්, වෙන සිද්ධියක්, වෙන සූත්‍රයක්, ඈ අනුශාසනයක්, ඈ සංකල්පයක්, දෘෂ්ටියක්, ආගමක් ඉගෙන ගන්න. මෙතන එහෙම ඉන්න එපා. එහෙම ඉඳලා සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේ මාව හඳුන ගන්න, මාව දකින්නේ මම, මාව තේරුම් ගන්න මම මෙතන ඉඳගෙන ඉන්නේ. වෙන කිසි දෙයක් තේරුම් ගන්න නෙමෙයි. පැහැදිලිනේ? එහෙමයි. දේශකයෙකුට කරන්න පුළුවන් ඉතාම සුළු කාර්යයක් පමණයි. දේශකයෙක් කියලා කියන්නේ හොදෙක් ලිපිනය කියා දෙන කෙනෙක් පමණයි. ඔබටයි අවශ්‍ය වෙලා තියෙන ගමන යන්න. කොහටද? එක එක්කෙනාට එක එක දිහාවල් වලට යන්න අවශ්‍ය වෙලා ඇති. නිවන් පුරයට යන්න උවමනා වෙලා තින්න අය ඇති. එහෙම නැත්තම් එක එක් දිසාවන් වලට එක එක් කෙනාට යන්න ආසාවල් ඇති. ඒකට කියනවා පාරමිතාව. පාරමිතාව. කලාතුරකින් අපායට යන්නත් ආසාය ඇති. එහෙමයි ඉන්නවා. තිරිසන් ලෝකෙට යන්න තාසය ඇති. නිවන් දකින්න තාසය ඇති. ඒ දුප්පත්ම පලාතක ගිහිල්ලා ගම්මාන ගිහිල්ලා කෙනකින් අහන ඒගොල්ලන්ගේ පැතුම මෙහෙම නෙමෙයි. අපි ලොකු පෝසත් පවුලක ලබනාත්මේ මේ දරුව වෙලා උපදින්න ඇත්තන් කියලා හිතන අය ඉන්නවා. එහෙමයි ඉන්නවා. සමහර අය පිටරට සේවයට ගියේ මොකද කියලා ඇහුවා. මේගොල්ලෝ කියන්නේ හාමුදුරුවනේ ප්ලේන් එකේ යන්න තියෙන ආසාවටමයි ගියේ. කොහේ ගියක් කමන්නේ, අපායට ගිහින් දැම්මක් කමන්නේ, ප්ලේන් එකේනේ. ප්ලේන් එක යන්න ගිහිල්ලා දෙන්නේ දුක් විඳලා ආයේ මේ රටේ ඉන්න සමහර අම්මලා එහෙමයි. දන්නේ නැති ගමනේ. නැත්තම් මේ ලංකාවේ රටේ රවම ගිහිල්ලා එන්න තිබ්බනේ ඔය රුපියල් 20,000 කරනේ. ඉතින් ඒ නිසා එක එක්කෙනාට එක එක දිහාවලට යන්න ඕමනාව තියෙනවා. දැන් ඔබටත් ඕමනාව තියෙනවද ඒක කියලා බලන්න. අද සාක්ෂියෙන් අහලා බලන්න. මේ ජීවත් වෙන ලෝකයේ තුල කාල බීලා නඩලා මේව කරගෙන මේ මනස ආසත්ත කරගෙන ඇති වෙලා කියලා බලන්න. ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා කියනවා. හොඳට දුක්ඛ සත්‍ය තේරෙනවා නම් විතරයි එයා සමුදයක් ගැන හිතන්නේ. නැත්තම් හිතන්නේ නැහැ. මිදීමක් ගැන හිතනවාද ඒකේ දුක තේරෙන්නේ නැත්තම්? තේරෙන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන මේ කාම ධර්මය උගුලක් හැටියට තමයි නිතරම බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ. නම් බලන්න මී කතුරකට උනත් තියන්නේ මීව කන්න ආසම කෑමදේ. චීස් කෑල්ලක්, පොල් කෑල්ලක්, පොල් කෑලි පුච්චලානේ මී කතුරේම හදන්නේපෝ වහගන්නේ නේද? තියෙනවා. තියන්නේ මොකද? රසවත්ම කෑමක් තියලා උගුලක් අටවනවා. එතකොට මේ මිනිස්සුත් ජීවිතයේ තුලම රසවත් කෑමක් තියෙනවා. ඒක ඇතුලේ උගුලක් තියෙනවා. ඒ උගුලට නෙමෙයි දහුවෙන්නේ මේ ජීවිතය තුල ගිහිල්ලා මිනිස්සු. අන්න ඒක තමයි රසවත් කෑම කන්න යනවා අර උගුලට අහුවෙනවා. ඒ දෙකම තියෙනවා. ලෞකික ජීවිතයේ තුල රසයක් තියෙනවා, රසයක් තියෙනවා එකම උගුලක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ජීවිතයේ සැපසේ දුක් විඳිනවා. නේද? සැපසේ දුක් විඳිනවා. කවුරුත් එහෙමයි. සපයි කියන සම්මතයක් තුල දුක් විඳිනවා. සපයි කියන සම්මතයක ඉන්නවා. ඒ සම්මත සපක් තමයි විඳින්නේ. සම්මත ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් අපි මෙතන සම්මත සැපයක් නෙමේ, සැබෑ වූ සැපයක් සොයා ගන්නට ඕන. දුකට පරිවර්තනය නොවන සැපයක් සොයා ගන්නට ඕන. එක්ක දුක් විඳලා සැප ලබන්න ඕන, එහෙම නැත්නම් සැප විඳලා දුක් විඳින්න ඕන. ඔය දෙකම දෙකින් එකක් කරන්න වෙනවා ලෞකික ලෝකේ. ඒකයි ස්වභාවය. ඕනම ප්‍රියමනාප වූ සංකල්පයක් අප්‍රියමනාප බවට පෙරලෙනවාමයි, දුකට වේදනාවට පත් වෙනවාමයි. ඒක අපි අඳුන ගන්නට ඕන. උදෑසන දකින්න ලස්සන මල හවස වෙනකොට පරවෙනවා. තරුණ කාලේ සතුටින් බලපු මගේ කොණ්ඩේ, මගේ මූණ ලස්සන කියලා කණ්ණාඩියෙන් හෙල්ලෙන්නේ නැතුව කණ්ණාඩිය දිහා බල බල කැරකි කැරකි හිටපු අය අවසානයේ මෙන්න මේ කණ්ණාඩිය විසි කරන කෝ හරි ගිනිල්ල කියන මට්ටමට. මොකද දැක්කහම තරහා යනවා, මූණ දැක්කන් තරහා යනවා, දත් දෙකක් අඩුයි, මූණ රැලි වැටිලා, කෙස් ටික පැහිලා, හිනා වුණාම නිකන් බය හිතෙන මට්ටම කියලා දැනනකොට මොකද මේ කණ්ණාඩිය කියලා හිතෙනවා. දැන් අපි මේ හැම දෙයකින්ම අපි පත් වෙන්න ඕන. මේ ලෝකෙ නිස්සාරයි කියන තැනට. හැබැයි අපි නිස්සාරයි කියලා ලෞකික වශයෙන් තේරුම් කරගන්න ගියාම අපි ඒකෙත් මොනෝhari සාරයක් තමයි උරා ගන්න හදන්නේ. නිස්සාරයි කියලා කියන්නේ යම්කිසි හරයක් නැහැ කියන එක, ප්‍රතිඵලයක් නැහැ කියන එක. නමුත් බෞද්ධයෝ මේ නිස්සාරයි කියන දේ තුල ලබාගන්නේ ගැටෙන අදහසක්, පිළිකුල් සහගත සංකල්පයක්, දුක්ඛදායි වේදනාවක් ඇති කරගන්නවා. එතකොට ඒක යාගේ සාරය බවට පත් වෙනවා. දෙක නිස්සාර නම් මොකද කරන්න තියෙන්නේ? කිසිම සාරයක් ගන්නෙ නැහැ. කිසිම හරයක් ඒ තුලින් ගන්නෙ නැහැ. ශේෂයක්, ඉතුරුවක් හදලා, දෘෂ්ටියක් හදලා ගන්නෙ නැහැ. නිස්සාරයි. ඒකුණ නිස්සාරත්වය කියන එක ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එතනින් හරයක්, වේදනාවක් උපදින්නේ නැහැ. අවේදීතය. දැන් ඔබේ ජීවිතය තුළ ඔබ හරයක් මොකක් හරි අරන් තියෙනවා නම් ඒ තුලින් තමයි ඔබේ වේදනාවල් හටගන්නේ. තමා පිළිබඳව සංකල්පණය කිරීම තුළ ලබාගත් හරයක් නිසා වේදනාව. අනිත් කවුරු හරි පිළිබඳව ඇති කරගන්න ලද හරයක් නිසා ඇතිවන වේදනාව. මනුෂ්‍යයෙකුට දුක නම් දුක පංච උපාදානස්කන්ධයයි, වෙන අන්දයක් නම් නෙමේ. සංකිත්තේන කියලා කියන්නේ සම්පින්ඩණයෙන් කියනවා නම්, ප්‍රමුඛ වශයෙන් කියනවා නම්, කෙටිම කාරණේ කියනවා නම්, වැදගත්ම දේ හැටියට කියනවා නම් මොකද්ද දුක? පංච උපාදානස්කන්ධේ. මොනෝද දුක? රූපය දුකයි, වේදනාව දුකයි, හිතේ සංඥා දුකයි, සංඛාරයේ දුකයි, විඥාන දුකයි. දැන් අපි රූපය කියලා කිව්වහම අපි හිතන්නේ මේ බාහිර මේ ශරීර රූපය කියලා. නැහැ, ඕනෑම චිත්ත රූපයක් රූපයක්. වේදනාව කියලා හිතුවහම අපි හිතන මේ කයේ තියෙන වේදනාව කියලා. නැහැ, ඒ තමයි ත්‍රිවේදනාව. වේදනාව සිතේ ඇති වෙන මානසික වේදනාව. සංඥා කියලා කිව්වහම කුමන හෝ ආකාරයක අපිව අවදි කරවන ගුණයකින් යුක්ත සංඥාවක්. අපිව දුබ්බර කරන්නේ සංඥාවකින්. ඒ වගේම සංඛාරයක්, අතීත අනාගත වර්තමාන ස්පර්ශ කිරීමක්, එහෙම නැත්නම් ගොඩ නැගීමක්, නිර්මාණයක්. දුක මත තමයි නිර්මාණයක් සිද්ධ වෙන්නේ. අපි ලබා ගන්න ලද දැනුමකින් අපි ගොඩ නගා ගන්නේ දුකට හේතුවක්. ඒක මේ මොහොතේ ප්‍රියජායක ස්වභාවයක් තිබුණත් ඒකත් දුකට හේතුවක් බවට පරිවර්තනය වෙන ඕනම අවස්ථාවක ඇති කරගන්න දැනුමත්. ඒ අතීත දැනුමකනොත් හැම මොහොතකම සුඛ දුක්ඛ උපේක්ෂා කියන ස්වභාවයක් ඇති වෙන. ඒ වගේම විජානනය කිරීම කියන එක තුලත් ඇති වෙන්නේ බෙදීම, කොටස් කිරීම, ගොනු කිරීම කියන එක විඥානගත කිරීම කියලා කියනවා. විජානනය කියන එකට කියනවා විඥානය කියලා. ඒ විජානනයේ තුල ඇතිවෙන්නේ අර පංච උපාදානස්කන්ධේ සමස්ත ක්‍රියාවලිය. මේ පංච උපාදානස්කන්ධය කියවහම අපිට එකකින් එකක් වෙන් කරලා විග්‍රහ කරන්න බෑ. විඥානය කියන එක ඇතුලේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි වෙන වෙනම විග්‍රහ කරන්න හැදුවට කවදාවත් ඒක බෑ. අපි ඊට පස්සේ රූපය කියන එක ඇතුලේ විඥානයක් තියෙනවා, සංකාරයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා. එතකොට සංඥාවක් ඇතුලේ රූපෙකුත් තියෙනවා, වේදනාවකුත් තියෙනවා, සංකාරයකුත් තියෙනවා, විඥානයකුත් තියෙනවා. මේ එකිනෙකට අවිනිර්භෝගික ධර්මයක්. මේ සමස්ත මනස තුල කොටස් කරන්න බෑ. මේකට පවතින ශක්තියින් ටිකක් එකට දිය වෙලා කැටි වෙලා තියෙන්නේ. දැන් අපි තේ එකක් බොනකොට අපිට තේ එකේ අපිට ලැබෙනවා කිරි රස, කහට රස, සීනි රස ආදී ඒ සියලුම රසයන් ලැබෙනවා. තව කෝපි එක්කලොත් කෝපි රස, ඔය වගේ මෝල්ට් වර්ග එකතු කරොත් ඒ රස දැනෙන්න පටන් ගන්නවනේ. ඉතින් ඒ වගේ මේ විඥාන, මේ පංච උපාදානස්කන්ධය කියන ධර්මතා පහක් එකට දිය වෙලා, එකට කැටි වෙලා නිරන්තරයෙන්ම රස දැනෙන ස්වභාවයක් තියෙනවා. එතකොට හිත කොහෙද පිහිටලා තියෙන්නේ කියලා අහුවා බුදුරජාණන් වහන්සේ කිව්වා දුක මත පිහිටලා තියෙන්නේ. ඇයි දුක මත පිහිටන්නේ? හිත හැදෙන්නේම අවිද්‍යාවෙන්. හිත හැදෙන්නේම අවිද්‍යාවෙන්. ඒක විද්‍යාවකින් හැදෙන එකක් නෙමෙයි. චිත්ත රූප හටගන්නේම අවිද්‍යාවකින්. ඕනම මතක තියාගන්න, ඕනම චිත්ත රූපයකට සාපේක්ෂිත වූ විරුද්ධ වූ කාරණයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ සැප කිලෝ එකක් විඳිනකොට දුක කිලෝ එකක් විඳින සූදානමින් ඒක විඳින්න කියලා. සැප කිලෝ එකයි නම් දුක කිලෝ එකයි. ඒක ගොඩාක් දෙනෙක් මේ උත්සාහ කරනවා සැප වේදනාව විතරක් ලැබිලා දුක වේදනාව ජීවිතෙන් දුරු කරන්න. එහෙම කරන්න පුළුවන් කම නෑ. ඒක ශක්ති ස්වභාවයක් තියෙන්නේ. ඔය ගොඩාක් සතුටින් ප්‍රීතියෙන් ඉන්න උත්සාහ කරන ජීවිතේ ඒ විදියටම දුකෙන් වේදනාවෙන් කනස්සල්ලෙන් ඉන්නවා. ඊටාම පොඩි දෙයකටත් වේගෙන් ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ඉපිල යන ජීවිත ඒ වගේම තව කාරණයකදී මහා විශාල වශයෙන් කම්පනවලට පීඩාවට පත් වෙනවා. ඒක තමයි මානසික ස්වභාවය. මානසික ලක්ෂණය. කර නිවන් දකින්න කැමති කෙනෙක් මේ වේදනාව නිරෝධ කරනවා. වේදනාව නිරෝධ කරනවා. මනසට බැස ගැනීම මමත්වයට බැස ගැනීමෙන් වළකිනවා. හැමතිස්සෙම අපි බැහැගන්නේ ඕනම දෙයකට තරහ වෙන්න හරි මිත්‍ර වෙන්න හරි මොනවා හරි ස්වභාවයකට අපි කරන්නේ මොකද්ද? මනසකට බැස ගන්නෝ, ඉන්ද්‍රියන්ට බැස ගන්නෝ, වේදනාවට බැස ගන්නෝ, සංඥාවන් වලට බැස ගන්නෝ. එහෙම නැත්නම් අපි නැඹුරු වෙනවා. එහෙම නැත්නම් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලං වෙනවා. අපිනේ මමත්වයට ලං වෙනවා. සාමාන්‍ය චින්තනය කියන්නේ ඒකයි, මමත්වයට ලං වෙනවා. ඒකෝ මඤ්ඤමානෝ භික්ඛු භද්දෝ මාරස්ස. මමත්වයට ලං වීම කියලා කියන්නේ මාරයට ලං වීම. මමත්වයට ලං වෙනවා කියලා කියන්නේ මාරයට. මාරය කියලා කියන්නේ මොකද්ද? විනාශය. මාරය කියලා කියන්නේ කරදරයක්. මාරය කියලා කියන්නේ දුකක්. මාරය කියලා කියන්නේ අපාය. එතකොට මමත්වයට සමීප වෙනකොට ඔබ අපායට සමීප වෙනවා තමයි. මමත්වයට දැඩිකොට සමීප වෙච්ච කෙනෙක් ඉදහා බලන ජීවිතය අපාය බවට පත් වෙනවා. දැඩි තරහ, දැඩි ලෝභය, දැඩි කම්පන, දැඩි වේග ඔක්කොම හට ගන්නවා මමත්වයට සමීප වෙන්න වෙන මමත්වේ වැඩි කෙනෙක් ළඟ. මේ මම කියන ස්වરૂපයට ඒක එහෙම තමයි. මමත්වේ හරිය කැමැති සැලකුණු ලබන්නනේ, ප්‍රශංසා ලබන්න මේ හැම කෙනෙක්ම ආසයි. ඔබ හොඳයි, ඔබ බොහොම ලස්සනයි, ඔබ හැඩයි, ඔබේ අදහස නියම, අදහස හරි ශ්‍රේෂ්ඨයි කියනවට අපි කවුරුත් ආසයි. අපි වුණත් එහෙම තමයි නේද? හම්බන්ගේ බණ ටික හරි නියමයි, හරි ෂෝක්, හැමෝම සතුටු වුණා කිව්වම ඉතින් හරි කැමති. අයියෝ වැඩක් නැහැ අමුදුරු, භාගයක් විතර බැන බැන ගියේ කියලා කිව්වහම කැමති නේද? මන්නම් කැමති. වන්නම් කැමතියි. ඔබ වහන්සේ තනිකර මේ බොරුවක් ප්‍රෝඩාවක් මේ ප්‍රචාරය කරන්න කියලා කිව්වහම මන හරි කැමතියි. මම කියන ඔබතුමා කොහොමද ඒක දැනගත්තේ? මේක මිනිසුන්ට තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් මොකද මේ මේක තනිකර ප්‍රෝඩාවක්. ඒක ප්‍රෝඩාවක් බව තේරුම් ගැනීමම තමයි ඔබට මේ ප්‍රෝඩාවෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමවේදය. මේ නිසා මගේ දේශනාව තනිකර ප්‍රෝඩාවක්, බොරුවක්, මේක අසත්‍යයක්. ඉතින් ඒක අපි කියලම පටන් ගන්න. ඒ නිසා අපිට විසි පස්සයක් නැ මේ ප්‍රෝඩාවක් කියලා කිව්වත් මොකද හේතුව? අපි කියලනේ තියෙන. ඉතින් මේ ප්‍රෝඩාවට අහු වෙන්න එපා ඔබ. මේ ප්‍රෝඩාවට විතරක් නෙමෙයි අනිකුත් ප්‍රෝඩාවල් වලටත් අහු වෙන්න බෑ. දැන් මේ ප්‍රෝඩාවට අහුනොව වෙනත් ප්‍රෝඩාවල් වලට අහුනොව නේද? ඒ නිසා මුළු ලෝකෙම තියෙන ප්‍රෝඩාවක්. එහෙම නැත්නම් බොරුවක්. පැහැදිලිද? ඉතින් ඒ නිසා සමස්ත ලෝකෙම තියෙන බොරුවින් නිදහස් වෙන්න. ඉතින් මේ කියන්නේ තේ බොරුව ගැන තමයි. කියන්නේ බොරු තමයි. ඉතින් ආයෙ ඉතින් ඇත්තක් කියෙන්නේ නැහැ. කොයි වෙලාවකද මං හිතනෝනේ ඇත්ත කියෙන්නේ මං කතා කරන්නේ නැතුව ඉන්න අර තප්පර දෙක තුනේ. අනේ අනේ දැන් තප්පර දෙක තුනක් ගෙවිලා කියන්නේ ඔය නිහඬ මේ වගේ. අන්න මම ඇත්ත කතා කරන වෙලාව. දැන් මේ කට ඇරී ගමන් කියන්නේ පච. ඒක ඉතින් මං කියලා කියන නිසා ඒකට පචයක් නෙවෙයි නේද? බොරුවක් නෙමෙයි. කට ඇරී ගමන් කියෙන්නේ පච. ඇයි ඔබ වහන්සේට ඇත්ත කියන්න බැරි? ඇත්ත කියෙන්නේ එතකොට ඒ කියන්නේ මොකක් හරි කටේ දෝෂයක්ද? දැන් කටේ දෝෂයක් නෙමෙයි මේ වචනවල දෝෂයක් තියෙන්නේ. මේ වචන ඇත්ත වචන නෑ, ඔක්කොම පොඩා වචන තියෙන්නේ. වචන කියන්නේ මිනිස්සු හදපු එකක් නේ. ඒක සිංහල අය හදපු එක සිංහල භාෂාව. ඉංග්‍රීසි අය හදපු එක ඉංග්‍රීසි භාෂාව. ඒ ඉංග්‍රීසි අය විසින් ඒකට හදන ප්‍රෝඩාව තමයි අපි භාවිත කරන්නේ. ඈ කම් කියන එකට අපිට සංඥා පද්ධතියක් දෙනවා, යම්කිසි ප්‍රෝඩාවක් හදලා දෙනවා. මේ කම් කියන්නේ මෙන්න මේ මේකට කියලා. ඉතින් අපි ඒකට අනුව අපි වැනින්න පටන් ගන්නවා. ඒ නිසා නිහඬව ඉන්න කාලය තුල තමයි සත්‍ය තියෙන්නේ. අනිත් හැම මොහොතකම සත්‍ය නැහැ. ඒ නිසා ඔබ මේ නිහඬ බවක් ගැන කතා කරන්නයි මේ මෙච්චර වචන විඩංගු කරන්නේ. දෙන්නනේ කවදාවත් මේ ශබ්ද තරංගයේ තුල ඔබ ධර්මය හොයන්න එපා. ඒ ශබ්ද තරංගයේ තුල තියෙන්නේ අසත්‍යය. පැහැදිලිනේ? එහෙමයි. එහෙනම් ඔබ සොයන්න ඕන මේ ධර්මයේ තුල කියවෙන නිහඬියාව. නිරෝධය. ධර්මයේ තුල කියවෙන නිරෝධය බලන්න ඕන. මේ කතාවක් කියනවා නෙමෙයි, ඔබේ අධ්‍යාත්මය නිහඬ කරගන්න, සංසුන් කරගන්න, සංවර කරගන්න කියන දෙයක්. එහෙම කතාවක් කියන දෙයක් නෙමෙයි. ඒකෝ මගේ අපේක්ෂාව මේ කතාව මතක තියාගෙන කටපාඩම් කරගෙන යන්න කියන එක නෙමෙයි. ඒකයි අපි කියන්නේ වචන බොරු කියලා. මේ වචන තුල ඔබ නිහඬ වෙන්න. සිතෙන්, කයෙන්, වචනයෙන් නිහඬ වෙන්න. ඉන්ද්‍රයන්ට බර වෙන එක තුලින් නතර වෙන්න. ඉන්ද්‍රයන්ට බර වෙන්න එපා. ඇහැට බර වෙන්න එපා, කනට බර වෙන්න එපා, නාසයට බර වෙන්න එපා, නැමෙන්න එපා, දිවට බර වෙන්න එපා, සිතට ගතට බර වෙන්න එපා, අතීතයට නැමෙන්න එපා, අනාගතයට නැමෙන්න එපා, වර්තමානයට නැමෙන්න එපා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන සායනාද? මුකුත් නොකර ඉන්නේ. ඒ කියන්නේ එන සිතුවිලි මුකු යටපත් කරන්නේ නැහැ. එන සිතුවිලි යටපත් කරන දෙයක් නැහැ. අපි මුකුත් නොකර ඉන්න වෙලාවේ සිතුවිලි එන්නේ නැහැ. එතකොට අපි මුකුත් නොකර ඉන්නවා නම් සිතුවිලි එන්නේ නැහැ. අපි අපේක්ෂාවක් දුන්නොත් තමයි සිතුවිලි එන්නේ. ඔබ ගේට්ටුව අරලා තිබ්බොත් තමයි පාර යන හරක් ඔබේ ගෙදරට එන්නේ. ගේට්ටුව අහලා තියෙනවා නම් එන්නේ නැහැ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ගේට්ටු ඇරලා තියලා හිතනවා හාමුදුරනේ එනේන හරක් එලෝ එලෝ ඉන්නද තියෙන්නේ අපිට. ඒක තමයි සිතුවිලි එනේනේව එලවන්න ඕනද කියලා. ඒ එනේන හිඟන්නන්ට බැන බැන එලවන්න දෝන හාමුදුරනේ කියලා නෑ. ඒ හිඟන්න ඔක්කොම ඉන්නේ ගේට්ටු අහලා තිබ්බාම. ගේට්ටු අහලා තිබ්බාම එන්නේ. දැන් දවසරේ මාරෙන් කී දෙනෙක් යනවද නේ? බෝතල් කාර්යය යනවා, මනිබඩු කාර්යය යනවා, යාචකයෝ එහෙම යන ගොඩක් එනවා. ඉතින් මේ පූඩා කාර්යය එනවා නේකුත් ඉතින් අයින ඒ කවුරුවත් එන්නේ ගේට්ටු අහලා තිබ්බා. ඔබ යමකට මනස විවෘත කරනවද ඒ දේ ඔබ කරා සමීප වෙනවා. ඒ විවෘත කිරීම කියන දේ විවෘත වෙනව මනසින් මෙන්න මේ ආකාර දෙකක්. එකක් තමයි සුභවාදී ආකාරයට විවෘත කරනවා, සමහරලාට අසුභවාදී විදියට විවෘත කරනවා. සමහර අය ඉන්න මේ සමාජයේ බැන බැන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අසුභවාදී විදියට මනස විවෘත කළා සමාජයේ දින අසුභවාදී දේවල් ටිකම ගන්නවා. හතර පත්‍රකාරයෙක් වගේ කරකාකුත් ඉන්නවනේ හැම තිස්සෙම තියෙන අසුබ දේවල්ම ටික යා හොයලා ඉරලා ගිලිනවා. ඒක හොඳයි, සමාජයේ මේ පරිසරය පිරිසුදු වෙනවනේ ඉතින්. ඉතින් අපිත් මොකද කරන්නේ? මේ සමාජයේ තියෙන ඔක්කොම ටික අරම මේව වෙච්ච දේ අපිරිසුදු ටික එන්න ඔන්න දොරවල් අරලා දාලා අර පත්‍ර ටිකේව මේව නිවුස් ටික ඔක්කොම බලලා දා ගන්නවා රටේම තියෙන අසුබ දේවල් ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? පිත්තල මොල රත් කරගෙන තමයි ඉන්නේ එතකොට. තප්පරේට. ආ. ඒක තමයි. ඒ නිසා දැන් සුබ දේට විවෘත කළාම ඒ සුබ දේවල් උද්ඝාගෙන එනෝ. අසුබ දේට විවෘත කරාම අසුබ දේවල් උද්ඝාගෙන එන. හැබැයි අපි ගේට්ටු අහලා තියෙනවා නම් ඔය මොකක්වත් වෙන්නේ නෑ. අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒක ලේසි කතාවක් නෙමෙයි, ඒක ලේසි දෙයක් නෙමෙයි, ක්‍රමානුකූලව වර්ධනය කරගන්න උවමනා දෙයක්. හැබැයි ඔබ ඉන්ද්‍රියට බර වෙන ස්වභාවයට වඩා මංචාරි ඇටයක් හරි ලෝකෝත්තර භවට බර වෙනවා නම් ඔබට පළවෙනි මාර්ගඥානය දකින්න පුළුවන්. ඇදෙලිනේ මංචාරි කියලා කියන මංචාරි ඇට පුඩි ඇටවලදී දෙහිත් බඩු කඩවල් ලොලුතී ඒ ඇට කියන්නේ ස්වල්පයක්. ඒ තඹ සතේක විතර හරි ඒ පැත්තට ලෝකෝත්තර පැත්තට බර වෙන්න ඕන. ඉන්ද්‍රිය පැත්තට තියෙන බරට වැඩිය සසරට බරයි කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන්ට බරයි. පැහැදෙන්නේ? එතකොට පළවෙනි මාර්ගඥාන ධර්මයේ කියලා කියන්නේ ඉන්ද්‍රිය ආශ්‍රයයට වැඩිය 100%කට වැඩි ප්‍රතිශතයක් බර වෙනවා ලෝකෝත්තර පැත්තට. අන්න පළවෙනි මාර්ගඥානය දකිනවා. එතකොට යාට නැති වෙනවා ආත්ම දෘෂ්ටිය ඉක්මවා දකින්න පුළුවන්. ඈ විචිකිච්ඡාවක් නැහැ. සීලබ්බත පරාමාස අතෙන්ට මෙතෙන්ට දුවගෙන දුවගෙන ගියපු කතියෙන් පොඩ්ඩක් නැතර වෙලා මෙන්න මේක තමයි ආර්ය ධර්මය කියලා කියන එක නොවෙනස්වන විදියට යාට තහවුරු වෙනවා. යා විශ්වාස කරනවා නෙමෙයි. විශ්වාස කිරීම වැදගත් නේ. යාට තහවුරු වෙනවා. එහෙම තහවුරු වුණාට පස්සේ යාට අර අනිකුන් දේවල් ටික තිබුණට එයා ඒ දේවල් ඉක්මවල දකිනවා. සිතනවා නමුත් සිතන කෙනෙක් නැති මට්ටමට ඒ ඒ ඒ තුලට ආසත්ත නොවි ඒවට බැඳෙන්නේ නැතුව හිතන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඒ පළවෙනි බරවීම. නමුත් ඒක ක්‍රමානුකූලව දියුණු කරොත් එයාට තව දියුණු වෙනව මොනවද? කාමරාග ව්‍යාපාද දෙක තියෙන බොහොම ඇලෙන ගතිය ඒත් තියෙනවා. මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ වලට ඇලෙන ගතිය තියෙන නමුත් අර පුජ්‍යලත්වයේ ඉක්ම වූ දර්ශනයකුත් ඒ ඇතුලේ තියෙනවා. 100%ට වැඩි ප්‍රතිශතයකින් ඉන්ද්‍රයන්ට බර නැති ගුණයකුත් තියෙනවා. ඉන්ද්‍රයන් වලින් ඉන්ද්‍රයන් බර වෙන ගුණයකුත් තියෙනවා කාමරාග ව්‍යාපාද දෙකට. ඊට පස්සේ රූප රාග තියෙනවා, අරූප රාග තියෙනවා, මාන්න තියෙනවා, උද්දච්ච අවිද්‍යාව තියෙනවා. ඉතින් දස සංයෝජනෙම තියෙනවා. මුල් හරියේදී තියෙනවා. දැන් එතකොට අර පහක් තියෙනවා. මේ මේ පහ මේ සසර පැත්තට දුවන ගතියක් තියෙනවා. මේ පහේදී මොකද්ද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ පහ පෙන්වන්නේ. මේ පහ තියෙනවා නම් ඒක සමහරලාට මේ පහ තුල පල්ලෙහා ඉන්න අය බෝසත්වරු වෙන්නත් පුළුවන්. සසර කැමති තාක් කල් යන්නත් පුළුවන්, අදිෂ්ඨාන කරන්නත් පුළුවන්. සසර පවතින ගුණයන් තියෙනවා යාළඟ. ඒකුණ සසර පවතින ගුණයන් නැති කරලා නිවන් දකින්න පැත්තට යන කෙනෙක් තුල කෙලින්ම මේ අවස්ථා පහ නැති වෙනව. පහ නැති වෙලා රූප රාග අරූප රාග අර මාන උද්දච්ච අවිද්‍යාව කියන පිළිවෙල නැති කරගෙන යනකොට ඒකුණ හත් පැත්තට යනවා. ඒකුණ සසරට නැමෙන ගුණේ තියෙනව අර පහෙන් එකක් හරි තියෙනවනේ. දැන් ඒකයි කියන්නේ අතටපත් නිවන් පසකටලා සසරට බැසගත් බෝසත්තුරු කියලා කියන්නේ ඒකයි. බෝසත්තුරු හැම කෙනෙක්ම සම්මාදිට්ඨික වෙනවා. පළවෙනි සත්‍ය අවබෝධය කියන එක කරනවා. ඕනම බුදු කෙනෙක් හැම එකෙදී ඒ දේ ලබනවා. ලැබුවට පස්සේ නමුත් අර පහලට සසරට ඇද දබන ඒ සංයෝජන පහේ ඉන්න නිසා ඒ සසර පාරමිතාවක් හැටියට බලයක් හැටියට එයාගේ මනස ඉස්සරහටත් පවතිනවා. නමුත් නෙවැරදි දැක්මකින් යුතුව එයා කේතලේ අල්ලන්නේ රෙදි කෑල්ලක් තියලා. ඒ නිසා අත පුච්ච ගන්න. එයා ගඟට බහින්නේ පීනන්න දැනගෙන. සමහර අය ගඟේ වැටිලා ගිලෙන්න යනකොට එයා ගඟට පැනලා යව අරගෙන ඉතින් දිගේ අර ගඟේ පැටල ගිලෙන කෙනා ඉන්නේත් ගඟේ හැබැයි බේර ගන්නත් සිද්ධ වෙන්නේ මොකද ගඟට පණින්න සිද්ධ වෙනවා ගඟට පණින්න සිද්ධ වෙනවා එහෙම ගඟට පැනලා එයා වැදගෙන ඉන්න හදනකොට ගඟේ ඉන්න මිනිහා කලබල වෙලා අර අල්ල ගන්න ආපු මිනිහගේ බෙල්ල මිරි ගන්න හදනවා. මොකද හේතුව කලබල වෙලා. ඒක හේතුව. දැන් සමහරලාට අපි මේ සද්ධර්මයේ කියන්න හදනකොට සමහර මනස්වලට මේ සද්ධර්මයේ දෙන්න බෑ. සද්ධර්මයේ කිට්ටු වෙනකොට හරියට ඒක නිකන් අර නයාට අඳුගොල කිට්ටු වුණා වගේ දුවනවා. එම් පිරිසින් දැන් මෙතන එහෙම පිරිස් අඩුයි එහෙම ඉන්නවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ මේ සමීපවම ඉන්න රියදුරු මහත්මයා එහෙනම් සෝහාන් නෙමෙයි සකුදාගාමි අනාගාමිත් වෙලා ඇති නේද කියලා කෙනෙක් අහන්න පුළුවන් බෑ. ඒක ඒ මනසේ අවබෝධය ලබා ගත්තේ නැත්නම් ඒ එතෙන්ද කිට්ටු වෙනකොට ධර්මයේ ඒ මට්ටමට මනස හැදෙන්න හදනකොට මොකද කරන්නේ? පලා යනවා. හේතුව. එතෙන්ද විචක්ෂණ සීලී බුද්ධියක් ගොඩනැගිලා නැහැ. එහෙනම් සායන් වහන්සේගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තෝ කොහොම මේක දැකලා ඇති? ඒගොල්ලන්ට කිට්ටු කරන්න ධර්මයේ යනකොට බෑ. දුවනො. දැන් සමහර බල්ලෝ අල්ලලා නාවන්න බෑනේ. ඌ නාවන්න කියලා අල්ලන්න දුවනො. එවදනෝ. ඒකට හේතුව අපි කරන්න හදන්නේ හොඳක්. ඒ වුණාට එයාට වතුර හරියන්නේ නෑ. එයාට හොඳ අලු ගොඩක්. ඈ දූවිලි ගොඩක පෙරලෙන්න පිටෙන්න එක හරි ආසාව. ඒ අපි සලකන ඔයා මේ අලු ගොඩේ පිටෙන්නේ මේ පෙරළුනහම හරි කැතයිනේ කියලා සෝදලා තියන්න උත්සාහ කරන. අන්න ඒ වගේ මිනිස්සු ඉන්නවා. මිනිස්සුන්ගේ මනස පිරිසුදු කරන්න අපි උත්සාහ කළාට සමහර මිනිස්සු ඒකෙන් පරල දුවනවා. දුවලා ගිහිල්ලා අලු ගොඩවල් වල පෙරලි පෙරලි ඉන්නවා. තමාගෙන විචක්ෂණශීලී බුද්ධියකින් තමාට බලන්න පුළුවන් නම් තමයි තමන්ට හරියටම හරි දේ නෙවැරදි දේ කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන යන්න ඕන. හැබැයි මේ සසර ටිකක් ඕනම කෙනෙක් පරණ වෙන්න ඕන තමයි. නැත්තම් ඇති වෙන්නේ නැහනේ. නැත්තම් ඇති වෙන්නේ නැහැ. සසර ටිකක් පරණ වෙන්නම ඕන. එතකොට තමයි ඒක එහෙම වෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා සසරත් පරණ වුණා, මෙලොවට ඇවිල්ලා ගිහි ජීවිතයේ තුලත් පරිණත වුණා. පරිණත වුණාට පස්සේ තියෙනවා නැත්තම් ඉතින් අර කකුසඳ මේ දීපංකර පාද මූලයේදීම නිවන් දකින්න තිබ්බනේ නේ. නමුත් එහෙම ඉන්නේ නැතුව මේ එනවා අපේ ගෞතම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න. ඒ තමන්ගේ කැමැත්ත. හැබැයි මම කියන්නේ ඔබට සසර යෑමට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අදිෂ්ඨානය පරිදි සිද්ධ කරගන්න පුළුවන්, සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ නිවැරදි දේ දකින්න ඉස්සෙල්ලා සම්මාදිට්ඨික වෙන්න. එතකොට ඔබ අයාලේ ගහගෙන යන ස්වභාවයක් නැතුව ඔබ කැමති පරිදි ඔබට ගමන් කිරීමේ හැකියාව වරප්‍රසාදේ ලැබුණොත්. ඔබ කැමති පරිදි ඔබට සසර වාසය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හේ බුද්ධ ශ්‍රාවකත්වයේ සමග එයා කවදාවත් අවීචි මහ නරකයට යන්නේ සතර අපායට ඉබාගාති වැටෙන්නේ නැහැ. හේතුව අන්තගාමී විදියට මනස ක්‍රියා නොකරන නිසා එයා තුලින් ආනන්තරේ පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. මෙතන සතෙක් නැහැ, පුජ්‍යලෙක් නැහැ කියලා හිතන නිසා එයා තුල මරාගෙන, පෙරලගෙන, කොටාගෙන, පෝඩාවල් කරගෙන මේ බලය වෙනුවෙන්වත් ධනය වෙනුවෙන්වත් කෙනෙක් වෙනුවෙන්වත් නෝන වෙනුවෙන්වත් මහත්ය වෙනුවෙන්වත් පොරබදලා යන්නේ නැහැ. දැන් සමහර මහත්තුරු ඉන්නවනේ තමන්ගේ නෝන දිනා ගන්න මිනිහ මරනවා. අනිත් යාළු වෙච්ච එකා මරලා හරි ගන්නවා තමන්ගේ යාළු වෙච්ච කෙනාව ලබා ගන්න උත්සාහ කරපු තැන් තියෙනවා. එතකොට ඒ මොනවද? ඒ තමයි ආනන්තරේ පාප කර්ම කෙරෙන අපාගාමී පාප කර්ම කෙරෙන දැඩි ආසත්ත භාවය. එතකොට ධනේ වෙනුවෙන් මිනිස්සු කොච්චර ජීවිත නැති කරනවෝ මරණ නොයිකුත් දේවල් කරනවා. කොඩි වින කර ගන්නවෝ ඌණියම් කර ගන්නවෝ මුකුත් දේවල් කරනවා. ඇයි ඒ? අපාගාමී දැඩි ආසත්ත භාවය නිසා. වෛරය නිසා, ක්‍රෝධය නිසා, ඒ අන්තගාමීත්වයට නොවන නිසා එවැනි කෙනෙක් ළඟින් කවමදාකවත් අර මරාගෙන කොටාගෙන විනාශ වෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ ලෝකෙ කිසිම දෙයක් වෙනුවෙන්. හැබැයි ඉතින් තමන්ගේ ආරක්ෂාව උපායශීලීත්වයෙන් ඇති කරගන්න එයා දක්ෂයි. පංචාවුද කුමාරයා වගේ කෙනෙක් බවට පත් වෙනවා. නමුත් අර දැඩි ආසත්ත භාවයක් නැහැ. ඒ දැඩි ආසත්ත භාවයක් නැති නිසා කිසිම චේතනාවක ඕනම චේතනාවක් ඇවිල්ලා සිත තුල කැරකිලා යනකම් බලාගෙන ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඉස්සරහාට ඇවිල්ලා සමහර මිනිස්සු කැහිපොට කවලා වටේ කෙල ගහලා දිව ඇදලා අර නිගා කරන්නට පුළුවන් ආකාරවල වලට හැසිරිලා ගියපු මිනිස්සු ඉන්නවා. නලල රැලි ගහලා උඩ ගහලා හයියෙන් hina වෙලා කට ඇද කරලා hina වෙලා දිව ඇදලා නින්දා කරලා අර තරහා ගැසෙන වන්ද කියලා බලන්න එහෙම ගියපු අය ඉන්නවා. එහෙම ඉන්නවා. ඒ තරහා ගියාම ඒ හැටි. නමුත් ඒ කිසි දෙයක් තමන්ට දැනෙන්නේ නැත්තේ ඇයි? මෙතන මමෙක් නැහැ කියන පරම අවබෝධය සත්‍ය අවබෝධය කළා. ඔබ කිසිම දෙයක් සංඥා කරන්න එපා. ඔබ සංඥාව කියන ධර්මය අතහරින්න. කිසිම රූපයක් අල්ලගන්න එපා. ඔබ රූපය කියන එක, රූප උපාදානය කියන එක අතහරින්න. කිසිම බලාපොරොත්තුවක් ග්‍රහණය කරන්න එපා. බලාපොරොත්තුව කියන එක අතහරින්න. කිසිම ස්වභාවයක් ඇති කරගන්න එපා. ස්වභාවයන් වලට අනුගත වීමේ අවශ්‍යතාවය අතහරින්න. කිසිම ආකාරයකට හැඩ ගැහෙන්න එපා. හැඩ ගැහෙන්නට උවමනා කරන අවශ්‍යතාවය අතහරින්න. ඒකට කියන්නේ තණ්හාව, කැමැත්ත. හැඩ ගැහෙන්න උවමනා කරන කැමැත්ත අතහරින්න. පෙරලෙන්න, වෙනස් වෙන්න උවමනා කරන කැමැත්ත අතහරින්න. ඒකට කියන්නේ චේතෝ විමුක්තිය. චේතනාව කියන්නේ සිත යට පදනම් වෙච්ච කැමැත්තක් නෑ. කර්මයට හසු වෙන ගුණයක් නෑ. ක්‍රියාවට හසු වෙන ගුණයක් නෑ. ඒ ගුණයක් නැති නිසා චේතෝ විමුක්තිය. එයයි බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය එතනයි තියෙන්නේ. එතනින් තමයි ඔබ විශ්වයේ දොරකොඩ අභියසට පැමිණෙන්නේ. චේතෝ විමුක්තියදී තමයි ඔබ විශ්වයේ දොරකොඩ අභියසට පැමිණෙනවා. එතනින් ඔබ ඇතුල් වුණාම විශ්වවාසිකේ බවට පත් වෙනවා. ඔබ විශ්වයම ස්පර්ශ කරනවා. ඒ විශ්වය අනන්තයි. ඔබ එවිට ඔබ අයිතිකරුවෙක් වෙන්නේ සමස්ත විශ්වයේම. රටක, ජාතියක, කුලයක, පොඩි ඉඩකඩක, පොඩි තානාන්තරයක නෙමෙයි ඔබ විශ්වවාසී අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ඔබ ලෝකයේ ඉන්න සියලු රජවරුන්ට වඩා උසස් එවිට, සියලුම සිටුවරුන්ට වඩා උසස් එවිට, සියලුම තානාන්තරවලට වඩා උසස් එවිට ඔබ විශ්වයේ දොරකඩ අභියසට පැමිණෙනවා. චේතනාව ස්පර්ශ නොකරන අවස්ථාවේදී, ඒ කියන්නේ චේතනා කර්ම නෑ, ක්‍රියාත්මක වන්නට හේතු සාධක සිතක් ග්‍රහණය වෙන්නේ නෑ. හැම විටම ස්වභාවයට ඉඩ දෙන්න, ස්වභාවයට ඉඩ දෙන්න. බලාපොරොත්තු කපල ඉවත් කරන්න. අනාගතය ඉවත් කරන්න. මමත්වය ඉවත් කරන්න. අනාගත සැකස්මක් කිරීමට අවශ්‍ය කරන උවමනාව ඉවත් කරන්න. මම කියන කෙනා ඉවත් කරන්න. මෙහෙම වෙන්න ඕන, මෙහෙම නොවෙන්න ඕන කියන මනසට බැස ගැනීම කියලා කියන්නේ ඒකයි. ඒක ඉවත් කරන්න. මොනම ආකාරයකවත් හැඩ ගැහෙන්න, නිර්මාණය වෙන්න උත්සාහ කිරීමෙන් ඉවත් වෙන්න, ඒක ඉවත් කරන්න. මනස හැඩගස්වන්නට නෙමෙයි අවශ්‍ය, මනස කියන ස්වභාවයෙන් ඔබ ඉවත් වෙන්න. මොනම හැඩයකටවත් ඔබ හැඩ ගැහෙන්න එපා. සේලු හැඩතල වලින් ඉවත් වෙන්න. ඔබේ මනස මොනම විදියකටවත් හැඩගස්වා ගන්න එපා. හැඩගස්වා ගැනීමට තියෙන උවමනාවෙන් ඉවත් වෙන්න. මේ භාවනාවක් කරනවා යයි ක්‍රියාවලියක නොයෙදෙන්න. දැකීමේ උවමනාව ඉවත් කරන්න. සිතිවිලි මෙහෙයවීමෙන් ඉවත් වන්න. තමා කෙනෙක් හැටියට සිටීමෙන් ඉවත් වන්න. කුමන හෝ ආකාරයකට මනසට බරවීමෙන් ඉවත් වන්න. කුමන හෝ හැඩයකින්, කුමන හෝ ස්වභාවයකින්, කුමන හෝ හේතුවක් අරමුණක් කරා මනසට නැඹුරු වීමෙන් ඉවත් වන්න. ඔබගේ ක්‍රියාව තුළ මම යන පුජ්‍යල චින්තනය මෙදිහත් කර නොගන්නට වග බලා ගන්න. ඔබගේ භාවනාව තුළ මම කියන මමත්වය නැමැති මෙදිහත් කරුවා සම්බන්ධ කර ගැනීමෙන් වළකින්න. සියලුම මානසික වේගයන් වලින් ඉවත් වන්න. මානසික උද්වේග කර භාවයන්ගෙන් ඉවත් වන්න. කිසිදු මෙහෙයවීමක් සැකසීමක් නොකරන්න. මනස නිදහස් කරන්න, විවෘත කරන්න. ඒ දියවි යන්නට ඉඩ හරින්න. කිසිම කාරණයක් සම්බන්ධයෙන් පුජ්‍යලත්වය මැදිහත් නොකරන්න. මේ වචන ක්‍රියාත්මක කරවීමට පුජ්‍යලත්වය යොදවා ගැනීමෙන් වළකින්න. පුජ්‍යලත්වය නොයොදවන්න. පුජ්‍යලත්වය කිසි විටක ඉදිරියට නොගන්න. මම කියන හැඟීම කිසිදු කාරණයක් සම්බන්ධයෙන් එකතු නොකරන්න. කිසිම ක්‍රියාවක් සම්බන්ධයෙන් එකතු නොකරන්න. ඔබ රූප වශයෙන් කිසිම ස්වභාවයක් නොදකින්න. සංඥා වශයෙන් කිසිම ස්වභාවයක් නොගන්න. වේදනා වශයෙන් කිසිම ස්වභාවයක් නොවිඳින්න. විඥාන වශයෙන් කිසිදු ස්වභාවයක් නොබෙදන්න. සංකාර වශයෙන් කිසිදු ස්වභාවයක් ගැළපීමෙන් සාපේක්ෂිතව බැලීමෙන් සංසන්දනය කිරීමෙන් වළකින්න. හිස් බව නොදකින්න. නොසිස් බව නොදකින්න. ඇසට විවේකය දෙන්න. ඇස කිසිම දෙයක් කෙරෙහි බැලීමට ශක්තිය නූපදවන්න. ඇස තුළ සිතට විවේකය දෙන්න. සිත කිසිදු දෙයක් කෙරෙහි පෙළඹවීමේ ශක්තිය නොයදවන්න. මමත්වයට විවේක දෙන්න. කිසිදු වැඩක් කෙරෙහි මමත්වය නොයදවන්න. ඇතිවන සිතුවිලි ගලා යන ස්වභාවයක් හැටියට සලකනවා. ඒ තුල මම නොරදවන්න. ඇහෙන දේ දැනෙන දේ පවතින දේ තුල මම නොරදවන්න. මමත්වය නොරදවන්න. මමත්වය එකතු කිරීමෙන් වළකින්න. ඇතිවන දේ ගැන කලබල නොවෙන්න එවිට පුළුවන්. නැතිවන දේ පිළිබඳව කලබල නොවෙන්න එවිට පුළුවන්. සුබ දේ ගැන කලබල නොවෙන්න එවිට පුළුවන්. අසුබ දේ ගැන කලබල නොවෙන්න එවිට පුළුවන්. නින්දාව ගැන කලබල නොවෙන්න එවිට පුළුවන්. ප්‍රශංසාව ගැන කලබල නොවෙන්න එවිට පුළුවන්. එය හුදෙක් ගඟක ගහගෙන යන අතු කැබලිසේ සලකන්න පුළුවන්. දකින කෙනෙක්වත් මෙහෙයවන කෙනෙක්වත් බලාපොරොත්තු ඇතිව ඉන්න කෙනෙක්වත් මම මගේ සංකල්ප ඇති කෙනෙක්වත් සංකල්ප නැති කෙනෙක්වත් කෙනෙක් නෑ, පුඤ්ජලයක් නෑ. ස්ත්‍රියක් පුරුෂයෙක් කෙනෙක් නෑ, නාමික පුඤ්ජලයක් නෑ, විවාහාරික පුඤ්ජලයක් නෑ. නිහඬියාව තුලයි සත්‍ය තිබෙන්නේ, වචන තුල තිබෙන්නේ අසත්‍යයක්. ඒ ඔබ අත්දකින්න. නිහඬ බව තුලයි සත්‍ය තිබෙන්නේ, වචන සම්පූර්ණ අසත්‍යයක්. ඔබට තියෙන්නේ ඔබ නැතිවීමේ අවබෝධයද, ඔබට ඇති වුණු අවබෝධයද? නේද? මම නැතිවීමේ අවබෝධයද, මට අවබෝධ වූ දෙයක්ද තියෙන්නේ? ඔව්, මට අවබෝධයයි තියෙන්නේ. අපිට ඇත්තෙන්ම ඇති වෙන්න ඕන මම නැතිවීමේ අවබෝධය. ඈ, මම නැතිවීමේ අවබෝධය. ඒ ගොඩනගා ගැනීම සඳහා තමා දෙසට හැරෙන්න. තමා දෙසට හැරෙන්න. ඔබ ධර්මයේ දෙසට හැරිලා මේ ධර්මයේ හොයන්නේ නෑ. ධර්මයේ හොයුවට දහම එහෙන් හොයාගන්න බෑ. ධර්මයේ හොයාගන්න පුළුවන්කම තියෙන්නේ තමා දෙසට හැරීමේ. තමා දෙසට හැරීමෙන් තමයි ධර්මය හොයාගන්න පුළුවන්. හැරිලා බලන්න. දැන් මේ මොහොතේම හැරිලා බලන්න. කවුද පේන්නේ කියලා බලන්න. හැබැයි හරියට තමා දෙසට හැරෙන්න. තමා වෙන දිශාවකට හරවන්න එපා. ඔකට සමහර අයට කිව්වහම මේ තමාම වෙන දිශාවකට හරවනවා. ඒක හරියන්නේ තමා වෙන දිහාවකට හරවන්නේ නැතුව තමා දෙසට හැරෙන්න. ඒක දෙකක්. හොඳට මතක තියාගන්න. තමා වෙන දිහාවකට හරවනවා කියන්නේ එකක්. තමා දෙසට හැරෙනවා කියන්නේ එකක්. ඒ නිසා මම කියන්නේ මේ තමාව වෙන දිහාවකට හරවන්න කියලා නෙමෙයි. තමා දෙසට හැරෙන්න. ඈ, මම දෙසට හැරෙන්න. මේ වචනේ හරියට තේරුම් ගන්නගෙන හරියට මෙහෙවන්න. තමා දෙසට හැරෙන්න බලන්න. ඔහු බලාගෙන යන්න. ගොඩක් දෙනෙකුට තමා දෙසට හැරෙන්න බැරි වෙලා තියෙන මේ තමාව එක එක දිහාවල් වලට හරවලා දැඩි ආසත්ත කරවල තියෙන්නේ. ඉදම කඩම වෙනුවෙන්, හරක බාන වෙනුවෙන්, ලෑම් මාස්ටර් වෙනුවෙන් නේද? තමාව එක එක වැදි වලට හරවල තියෙන්නේ. ඒ නිසා අර ඊ පැත්තට හැරිලා ඉන්නවා මිසක් තමා දෙසට හැරෙන්නේ ඈ. ඒවා අත්හරින්න පුළුවන් නම්, ඒවා හරි తాවකාලික දේවල්, ඒවා මං ගෙන ආපු දේවල් නෙමේ, ඒවා ගෙනියන දේවල් නෙමේ, ඒවා මට අයිති දේවල් නෙමේ. මට සම්පත්කෝ, මට ධනයකෝ, මට මගේ ශරීරයවත් අයිති නැති දිරලා යන දර ගොඩක මේ රැඳිලා ඉන්න ගමන් කියන කාරණේ ඔබේ මනසට කියලා දෙන්න, බුද්ධියට කියලා දෙන්න. එතකොට වඩා වැදගත් දේ තමා දිහාට හැරෙන එකයි. තරුණ කාලේදී මටත් කියනවා මගේ මනස, ඔයා දැම්ම නිවන් දකින්න ඕනේ නෑ. මොකද ඔයා තරුණයි, වහන්න තව කාලේ තියෙනවා. එතකොට මං එයාගෙන් ඇහුවා, මාර්යාගෙන් අහනවා, මැරෙන දවස හරියට කියන්න පුළුවන්ද? ඒකනම් මට හරියට කියන්න බෑ. ආ එහෙනම් අපි ඉක්මනින් නිවන් දකින්න ඕන. මොකද ඩෙන්ගු හැදුන දවස් 3යි මලා. ඈ අදිසානි බාධ රෝගයක් හැදුන මලා. සර්පයෙන් දෂ්ට කරා පැය 12යි මලා. එහෙනම් මම ඒ නිසා ඉක්මනින් නිවන් දකින්න ඕන. එතකොට අහන්න ඕන එක එක ඒවා ආසත් වෙලා තියෙනකොට ඔයාට තව අවුරුදු 100ක් මේක තුල ඔබට රැඳෙන්න පුළුවන්ද? බෑ. දාලා යන්න වෙනවා. තව අවුරුදු 50ක් මේක තුල රැඳෙන්න පුළුවන්ද? බෑ. නෝනා කෙරෙහි වෙන්න පුළුවන්, මහත්තයා කෙරෙහි වෙන්න පුළුවන්, ලෑම් මාස්ටරයක් හරි වෙන්න පුළුවන්. මේ තුල ඔබට තව අවුරුදු 25ක් 50ක් ඉන්න පුළුවන්ද කියලා අහලා බලන්න ඕන. ඒවම බෑ කියන උත්තරේ එහෙනම් තාවකාලිකව මම මෙතන රැඳිලා ඉන්නවට වැඩිය හොඳයි මම්මාව අවබෝධ කරගන්න එක. කවුද මම? මාරේ. මමත් මේ මාරේ. ඉතින් මාරේ කැයි ආශ්‍රය කරන්නේ? මාරයා ඉවත් කළොත් එහෙම බුදුහාමුදුරුවෝ තෙන්ට පැමිණිනවා. මාරයා ඉවත් කරන්න. මැරෙන ධර්මතා, ගැටලු සහගත ධර්මතා ඉවත් කරන්න. සියල්ල ඉවත් කරන්න. ඔබට අහිත පිණිසයි පවතින්නේ තාවකාලිකව ඒවය තුළ වටිනාකමක් පෙනුණා. ඒක ස්ථීර සාර දීර්ඝ කාලීනව ග්‍රහණය කරන්න පුළුවන්, අල්ල ගන්න පුළුවන්, තමන් කැමති විදිහේ පවත්ව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ මමේ කියන සිද්ධාන්තය තුළම තියෙන්නේ අනුන්ගේ දේවල් ගොඩක්. ඔය මමේ කියලා කොටුවක් හදලා තියෙනවනේ, කොටුව ඇතුලේ තියෙන්නේ තනි කර අනුන්ගේ දේවල්. අනුන්ගේ දේවල් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දේවල්. එතකොට නිකන් නාම මාත්‍රික පිස්සුවක් විතරයි මමත්වේ කියන්නේ. නාම මාත්‍රික පිස්සුවක් විතරයි මමත්වේ කියන්නේ. මේ ශරීරයට මමයි කියලා කියන එක පිස්සුවක්. මේ මොහොතේ මේ හුස්ම ගන්න ගමන් සෝබාදහමේ, මේ මොහොතේ සෝබාදහමේ ජලයේ ටික දාගන්න ගමන්, මේ මොහොතේ මේ මහා පෘථුවේ ශක්තිය ආහාර හැටියෙන් ගන්න ගමන්, මේ මොහොතේ හිරුගේ රසයෙන් ජීවත් වෙන ගමන් පිස්සු සංකල්පයක් වැඩ කරනවා මේ මම කියලා. උමතුවක් කියන්නේ ඒකයි. සබ්බේ පුතජන උම්මත්තකා කිව්වේ ඒකයි. උමතුවක් පිස්සුවක් ඒක කියන්නේ පිස්සුව කියලා. පිස්සුවක් වෙන්නේ. ඉතින් ඇයි ඒ පිස්සුවේ ඉන්නේ? පිස්සු වැටෙන්න ඕන. දැන් පිස්සු අරගෙන ඉන්නේ නේද? ඒ පිස්සු වැටෙන්න ඕන. ඒ කියන්නේ පිස්සුව නැති වෙනවා. දැන් පිස්සු වැටිලා නැහැ කාගේවත්. පිස්සු අරගෙන ඉන්නේ. පිස්සු ග්‍රහණය කරලා ඉන්නේ. පිස්සුවට වැටෙන්නේ නැතුව පිස්සුව වැටෙන්න ඕන. ඇයි ඒ බඹරු කූඩුවක් කර තියාගෙන යන්නේ මොකද ඔය? ඇයි ඔක ඇතුලේ මැණික් මතු කරගන්නද? ඈ? ඔබතුමා කර තියා යන්නේ බඹරු කූඩුව. මැණික් හොයාගන්න බෑ ඔක. ඔබ මේ විනාශයටපත් කරනවා. එළියට ආපු ගමන් ඔය කූඩුව ඇතුලේ ඉන්න චින්තනය. වහම විසි කරා. මේ මොහොතේම විසි කරන්න පුළුවන්. ඔය තමාව එක එක දිහාට හරවන එකනි තාම කෙරෙන්නේ පොඩ්ඩක් අනුසේ වශයෙන් හරි හරියටම ඍජුව කෙලින් මෙහෙම හිටගෙන කෙලින්ම Taman දිහා බලන මානසික මමත්වයේ ආරම්භ වෙන තැනින්ම ක්ෂණිකව Taman පැත්තට හැරෙන. එතකොට කවුද පේන්නේ? හෑ? කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියලා පේනවා. ඒ මටද බලන්න? නැහැ. ආයි මටද කියලා බලන්න? ඒත් නැහැ. නැහැ කියන්නේ මමද කියලා බලන්න? නෑ දැන් කරලා බලන්න. නෑ ඔය බඹරු කූඩු අරන් ගියොත් ගෙදරදී වාව පීඩාවටපත් කරනවා. ඒක මග හලල යන්න, දාලා යන්න. එතකොට මම ධර්මය අවබෝධ කරගත යුතු නෑ. ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මොකන්ද? මම මාව අවබෝධ කරගන්න එක. එහෙම නැතුව ධර්මය කියලා වෙනම එකක් නෑ. ඒ මමත්වයේ තුලම තියෙන ස්වභාව විග්‍රහය තමයි ධර්මය කියන්නේ. එතකොට තමා අවබෝධ කර ගැනීම කියලා කියන්නේ ධර්ම අවබෝධ කර ගැනීම. හැබැයි තමා වෙන දෙයක් අවබෝධ කර ගැනීම තමා අවබෝධ කර ගැනීම නෙමෙයි. දැන් වෙන්නේ මොකද්ද? තමා වෙන දෙයක් අවබෝධ කරගන්න යනවා. දැන් හැමතිස්සෙම බලන්න මේ මොහොතේ මම ඉන්නේ මොන පදනමේද? ඒ පදනමයි මම මේ මොහොතේ අවබෝධ කරගන්න ඕන. මේ මොහොතේ මමත්වයේ මගේ මමත්වයේ පදනම කොතනද පිහිටලා තියෙන්නේ? ඒ පදනමයි මම මේ අවබෝධ කරගන්න ඕන. ජීවිත ආසාව අතහැරලා ආත්ම ස්නේහය අතහැරලා මාරයාට අයිති දේ සියල්ලම මාරයාට බාර දීලා මාරයාගේ ඇඳුම් ටික මැරෙන හෙට හරි මනිද්දා හරි තාස් අවුරුද්දකින් හරි මැරෙන දෙයකට මගේ කියලා හිතාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ගේ අයිතිකාරය ඇවිල්ලා ගහලා දෙකක් එළියට දානකන් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ නෙමෙයි නංගේ සත්‍ය බාර අරගෙන තමන් එතනින් ඉවත් වෙන්න ඕන. ඔය ගේ කාගේද? මාරයාගේ. ඉතින් ඇයි ඔබ ඔබේ කියලා ඔබ අල්ලගන්න හදන්නේ? අල්ලගන්න දෙයිද? නෑ, ඇදලා දාන එළියට. ඇදලා දානකන් ඉන්න එපා. එයාට බාර දෙන්න. මරණයට බය වෙන්න එපා. මරණයට බය මාර්යාගේ දේවල් හොරකම් කරගෙන දුවන කෙනෙක්. මාර්යාට බය නෑ. මාර්යාගේ දේවල් දීලා මැරෙන්නේ නැති දේවල් විතරක් ඔබ ළඟ ඔබ තියාගන්න. මැරෙන දේවල් ඔක්කොම මාර්යාට ආйти. නොමැරෙන දේවල් පමණයි ඔබට ආйти. මොකද නොමැරෙන දේ? ඔව්, නිවන. නිවන. හා, නිවන නොමැරෙන දෙයක්. ඉතින් ඒ දේ විතරක් ඉතුරු වෙන්නේ, අනිත් ඒවා ඔක්කොම මැරෙන දේවල් නා. එතකොට නිවන නොමැරෙන්නේ ඇයි? මතක් කරලා නෙමෙයි, දැනට දැනෙන ස්වභාවයෙන් කියන්න බලන්න. Tamanට හිතෙන විදිය කියන්න. නැති, කිසිම දෙයක් නැති නිසා මැරෙන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ කියලා කියන්නේ මොකද්ද? ශූන්‍යයිද? ඊටත් එහා තැනක්. මොකක්ද එහා තැන? ඔබට දැනෙනවද ඒදී? ස්වභාවයට හැම දෙයක්ම ඉඩ දෙන්න, සියල්ල අතහැරීමෙන් වළකින්න, අතහැරීමෙන් වළකින්න. කිසිම දෙයක් අතහරින්න එපා. ලොකු පරිවර්තන කටයුතු ඔය මේව කරන අය අතරිනොත් ඔය අතපසුවීම් පවා සිදුවීමට හේතුව ඒකයි. සාතංචා සාමින් වහන්සේගේ පොත් ඉතාම හොඳයි. නමුත් කලාතුරකින් තැන් කීපයක් එහෙම ඒගොල්ලෝ වරදිනවා. හේතුව උන්වහන්සේ දේශනා කරපු දේ නෙමෙයි මෙයා මේ කියලා තියෙන්නේ කියලා අපිට හොඳටම තේරෙනවා. මෙතන මේක එයාගේ අවබෝධයේ මදිකමට වැරද්දුව කියලා. ඒ නිසා මම හිතන්නේ ප්‍රත්‍යක්ෂ හොඳාකාර අවබෝධයකින්ම තමයි රහතුන්ගේ වචනය, බුදුවරුන්ගේ වචනය නිර්වචන වෙන්න ඕන. දැන් මේ ත්‍රිපිටක සත්‍යයනා කොච්චර මාධ්‍ය තුල ඇහෙනවද? ඒ කොම අර අඩුපාඩුකම් සහිත නිර්වචන තමයි ඇති වෙන්නේ. පොතේ තියෙනත් අඩුපාඩුකම් සහිත නිර්වචන ඒකත් තව අඩුපාඩුකම් සහිතව තමයි නිර්වචනය වෙන්නේ. එහිම ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන. නමුත් කරන්න ඕන එවැනි දේවල් කිරීම තුළ ඥානනය ඇති වෙන්න ඕන. සමහරලාට මම ධර්මය දන්නවයි අවබෝධය තියෙනවයි කියන උද්දච්චකමක් මාන්නයක් එහෙ මෙහෙ ආවොත් එහෙම ලේසියෙන් ආයේ ගැටෙන් ලිහින්න හම්බෙන්නේ නැහැ. මොකද මම මූජීත් දන්නෝ, මම ටොලෙට් දන්නෝ, මම ඕෂෝත් දන්නෝ, මම ඇවිලි පිටි ආනන්දහාමුදුරුවෝත් දන්නෝ කියලා ඉන්න හිතාගෙන පටන් ගන්නවා. එන නේද? මම අචංචා හාමුදුරුවෝත් දන්නෝ, මම අමරාවතියෙත් ගිහිල්ලා භාවනා කළා, තායිලන්තෙත් ගිහිල්ලා සුමානයක් මහාන වෙලා හිටියා කිව්වොත් එහෙම ඉවරයි නේද? එහෙම ස්වභාවයක් කිසි වෙිටක ඇති කරගන්න හොඳ නෑ. මේ මානය කියන එක නැති කරගන්න. මොකද්ද මේ මානය නැති කරගැනීම කියලා අපේ අය හිතන්නේ මේ එක එක්කෙනාට මේ යටහත් පහත් වීම නිවට වීම කියලා. ඒකට නෙමෙයි මානය නැති කරගන්න ඕන කියලා කියන්නේ. මානය කියන්නේ දෘෂ්ටි කෝණය. එහෙම නැත්නම් මේක අපි බිම වාඩි වුණ අය මේ හැම කෙනෙකුටම මෙහෙම ඔළුව පාත් කරගෙන හිටිය, අත් දෙක බැඳගෙන හිටිය, පැත්තකට වෙලා හිටිය කියන එක ඒක නෙමෙයි මාන්නේ නැති කිරීම කියලා කියන්නේ. දෘෂ්ටි කෝණය නැති කර ගැනීම. ඒකයි. එතන තමා සමාජ සම්මතයේ තුල තමා සිටිය යුතු නිලය හා තානාන්ත්‍රයේ හා රැකියාව තුල තමා සිටිය යුතු ආසනයේ සහ ඒ තියෙන ජීවිතභාවය තුල තමා සිටිය යුතුමයි. එතන තමා තමයි ඒ සම්මුති ආමන්ත්‍රණ, ඒ ගෞරවය තමයි බලාපොරොත්තු වෙන්න ඕන. දැන් මට වුණත් ඒ නිසි ආමන්ත්‍රණයක් ගෞරවයක් නැති වුණාම ඒ ගැන කනගාටුවක් ඇති වෙන මේගොල්ලෝ කතා කරන්නවත් දන්නේ නැහැ නේද කියලා. සාවිනහන්සේ කෙනෙක් එක්ක යාළුවෙක්ගෙන් වගේ ප්‍රශ්නයක් ඇහුවාම සරලව එතකොට හිතන මේගොල්ලෝ අනේ පව් කොහෙද ඉස්කෝලේ ගියේ කියලා හිතනවා. ඉතින් ඒක නිසා ඒ ගුණේ තියෙන්න ඕන. අපිත් එහෙමයි. ඒ කෙනාට ඒ ගෞරව ප්‍රසාදයේ සම්මුතිය දක්වන්න ඕන. ඒක නෙමෙයි මාන්නේ නැති කර ගැනීම කියලා කියන්නේ. කෝණේ දෘෂ්ටිය නැති කර ගැනීමයි. ඈ දැනුමේ තියෙන ප්‍රශ්න විසඳන්න බෑ. මනසේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද මනසේ තියෙන ප්‍රශ්න කීපයක් වෙන්න පුළුවන්. දැනුමේ තියෙන ප්‍රශ්න නම් කෙලවරක් නැහැ. එයා දැන උගත් ප්‍රමාණයටම ප්‍රශ්න තියෙනවා. එතකොට අපි ඒව පොත් නිවැරදි කරා බවටපත් වෙනවා, කරුණු නිවැරදි කරා බවටපත් වෙනවා. ඒ නිසා ඔබ කරුණු නෙමේ නිවැරදි කරගන්න ඕන ඔබවයි. පොත් නෙමේ නිවැරදි කරගන්න ඕන ඔබවයි, සූත්‍ර නෙමේ නිවැරදි වෙන්න ඕන ඔබවයි, දහම නෙමේ නිවැරදි වෙන්න ඕන ඔබවයි, ආගම නෙමේ නිවැරදි වෙන්න ඕන ඔබවයි. අද ගොඩාක් අය ආගම් නෙවැරදි කියලා කෑ ගහන එකනේ කරන්නේ. අපේ ආගම හරි, අපේ ආගම හරි, මිනිස්සු ඔක්කොම වැරදි. ඈ දැන් ඔය හැම ආගමිකයෝම කියන්නේ අපේ ආගම හරි කියලා. හැබැයි මිනිස්සු ඔක්කොම වැරදි වැඩ කරනවා. ඉතින් ඒ නිසා පොත් නෙමේ නෙවැරදි කරන්න ඕන තමාව. තමන්ගේ චින්තනය, තමන්ගේ දර්ශනය නෙවැරදි කරන්න ඕන. තමන්ගේ චේතනාව නෙවැරදි කරන්න ඕන. එතකොට වැරද්දක් වුණත් නෙවැරදි විදියට කරන්න පුළුවන්. අර කියවනේ අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. එතකොට අර වරදක් කළා සිතකින් නොවේ කියලා ඉන්න පුළුවන්. ජීවිතේ එතකොට ලස්සනයි. නේද? හාමුදුරුවෝ වගේ වචන දෙක තුනක් කොහොමත් කියන අවස්ථාවේදී. ඒකට හේතුව තමයි මේ බාහිර ක්‍රමවේදයකට අපි හරිහා වැරදි පුජ්‍යලයේ බවට මේ ගොනු කර ගැනීම සාධාරණ නැහැ කියන එක පෙන්වන්න ඒක මම කියන්නේ. ඒක අධ්‍යාත්මය තුළ ඇති කරගන්න ඕන වෙනසක් මිසක් බාහිරේ ඇති කරගන්න ඕන දණ්ඩ නීතියක් නෙමෙයි. එක එක රටවල් වල ඒකනේ, එක එක දේවල්නේ හරි වැරදි හරි විදියට සලකන්නේ නේද? සමහර රටවල් වල මූණ විවෘත කරගෙන යෑම වරදක් කාන්තාවක්. ඒක සම්මතේ, සම්මත ක්‍රියාවලියක්. ඈ දැන් අපි නෝන මහත්තයගේ මූණ ප්‍රසිද්ධ තැනක බොහොම ආදරෙන් සිපගත්තොත් ඒ මලකෝල කියලා හිතනවා. ඒකේ අපි සම්මතේ, අපි සංස්කෘතිය එහෙම හැදිලා නැහැ. නිකන් හරි පාරේ දාගෙන ගහන කාන්තාවට පිරිමිය ගැහුවෝ නියම වැඩි, අස වැඩි ගහනවා, අන්න ෂෝක් වැඩි කියලා කට්ටිය වටේල බලන් ඉන්නවා. ඒ අපේ සංස්කෘතික ක්‍රමවේදය. ඒ සම්මත ගුණයක් හැඩගස්වන්න නෙමෙයි, සම්මතේ මොන වුණත් මට කමක් නැහැ. අපිට ඕමනා කරන්නේ අධ්‍යාත්මික දර්ශනය හදන්න. අධ්‍යාත්මිකව මිනිස්සු සිල්වත් කරනවා, අධ්‍යාත්මිකව මිනිස්සු නිවැරදි කරනවා, අධ්‍යාත්මික මිනිස්සු පිරිපුන් මිනිස්සුව බවට පත් කරනවා. ඉතින් බාහිර පිරිපුන් මිනිස්සුව වෙන්න පුළුවන්, වැදගත් මිනිස්සු වෙන්න පුළුවන් අපිට නේද? කොහොමද බාහිරින් වැදගත් මිනිස්සු වෙන්නේ? කොණ්ඩෙ කපලා හරියට කෝට් එක ටයි එක ඇඳලා සපත්තු පොලිස් කරලා ඈ මැදලා පෙනී හිටින බාහිරින් අපි බොහොම වැදගත් පෙනුමක් තියෙන අය. නමුත් අධ්‍යාත්මිකව වැදගත් කෙනෙක් බවට පත් වෙන්න කොහොමද? ඒකයි වැදගත්. හොඳයි, තව කාටද තියෙන ගැටලු? කෙනෙක් නැති කරන්න ඕන රූප සංඥාව. මොකද්ද රූප සංඥාව කියන්නේ? රූප ග්‍රහණය කිරීමට තියෙන, අමුණා ගැනීමට තියෙන, මම ඒකට කියන්නම් බලයක්. එහෙම නැත්නම් රූප අමුණන කොක්කක් තියෙනවා. එතකොට රූප සංඥාව දුරු කරන්න ඕන. සංඥා නිරෝධය, සංඥා නිරෝධය ඇති කරනකොටම රූප සංඥාව රූප නිරෝධ වෙනවා. එතකොට ඇස නිරෝධ කරන්න එවිට ඔබට රූප නිරෝධ වෙනවා. කන නිරෝධ කරන්න ශබ්ද නිරෝධ වෙනවා. නාහි නිරෝධ කරන්න ගඳ සුවඳ නිරෝධ වෙනවා. දිව නිරෝධ කරන්න රස නීරස නිරෝධ වෙනවා. ගත නිරෝධ කරන්න ස්පර්ශ නිරෝධ වෙනවා. සිත නිරෝධ කරන්න සිතවිලි නිරෝධ වෙනවා. දැන් හදන්න මුකුත් තියෙනවද දැන්? සබ්බත් සංවරෝ සාදු. සබ්බ දුක්ඛ සියලු දුකින් නිදහස්. සබ්බාශ්‍රවයෝ නැති වෙනවා. සියලු ආශ්‍රව ධර්මයෝ නැති වෙනවා. එතකොට මම විසින් කරන කාර්යයන් නිවනට හේතු වෙන්නේ නැහැ. මම දුරු කරන කාර්යයන් නිවනට හේතු වෙන්නේ. මමත්වයෙන් බැඳෙන කාර්යයන් නිවනට හේතු වෙන්නේ. මමත්වේ නැති කර ගැනීමට දරන උත්සාහයයි නිවනට හේතු වෙන්නේ. ඒ නිසා රූපයක් නැති කරන්න හරි වෙනස් කරන්න හරි නිරෝධ කරන්න හරි උත්සාහ කරන්න එපා. දැන් මේ ඒ රූප සංඥාව දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ අන්න ඒකයි ඔතන තේරුම් කරගන්නට ඕන. පංච උපාදානස්කන්ධේදී අපි කතා කරන්නේ රූපයයි කියලා කතා කරන්නේ රූප සංඥාව. එනතු රූපේ නෙමෙයි. ඊළඟට පංච උපාදානස්කන්ධය නිතරම අපි තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒක වෙන් කරලා තේරුම් ගන්න කිසි විටක උත්සාහ කරන්න එපා. ඒ රූපේ කියන එක ඇතුලේ සංඥා වේදනා තියෙන බව අමතක කරන්න එපා. එහෙම අමතක කරලා මේ විග්‍රහය කරගන්න බෑ. ඒ නිසා අවිනිර්භෝගික ධර්මයක් රූපයක් තුල වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාරය තියෙනවා, විඥානය තියෙනවා කියන එක තේරුම් ගන්න. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ නිදහස් වීම මිස පංච උපාදානස්කන්ධේ සංශෝධනය කිරීම නොවේ. සිත සංශෝධනය කිරීම නෙමෙයි, දෘෂ්ටිය සංශෝධනය කිරීම නෙමෙයි, දෘෂ්ටි නැති කරන්න ඕන. දැන් අපිට කියන්න පුළුවන් ඔය දැක්ම නෙමෙයි හරි මේ දැක්මයි කියලා දැක්මක් පෙන්වන්න බෑ. මොකද හේතුව සියලු දැක්මවල් අවිද්‍යාව සහගතයි. දැක්ම කියන එක සමනය කර ගැනීම සම්මා දිට්ඨිය. දැක්මෙන් නිදහස් වීම, දෘෂ්ටියෙන් නිදහස් වීම සම්මා දිට්ඨිය. ඔය සංකල්පෙ නෙමේ මේ බෞද්ධ සංකල්පෙ, මේ සංකල්පෙ, මේ සංකල්පෙ ගන්න එක හරි කියන එක නෙමේ වැරදි. මේ සියලු සංකල්ප අවිද්‍යාව සහගතයි. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ තේරුම. ඒ නිසා එක එක රූප නිරෝධ කරන්න, එක එක ලේ ඇටමස්නහර ගොඩවල් ගහන්න වෙන් කරන්න යන්න එපා. ඒව වැඩක් නැහැ. හැබැයි සිත ආසත්ත විදියට ඇලෙන කෙනෙකුට නම් යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා දීම හොඳයි. සිතට ඒවායේ තියෙන ප්‍රතිවේක්ෂාවක් කරලා ඒවායේ තියෙන නිස්සාරත් භාවය පෙන්නලා සිත ඒ මුදවා ගන්න එකට ඒක උපකාරකයි. නමුත් ඒක භාවනාවක් හැටියෙන් දිගට දිගට කෙනෙකු වඩන්න අවශ්‍යයි කියන එක අපි කියන්නේ නැහැ. නේ? ඒ නිසා භාවනාවක් වශයෙන් එක වඩන්න ඕමලයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි හිතනවා මේ රෝහලක තියෙන ඔක්කොම බෙහෙත්නේ ඖෂධනේ කියලා. නමුත් ඒවා එහෙම පානය කරන්න බෑ, තහනම්. හොඳ නැහැ. ඒක නිසි වෛද්‍ය උපදේශයක්, හරි නිවැරදි වෛද්‍ය උපදේශයක් ඇද්ද වෛද්‍යවරයාට හරි වැරදුනොත් ලෙඩා මැරුණා. එතකොට කෙනෙකුට ඖෂධයක් වුණත් වසක් වීමට හැකියාව තියෙනවා. ඒ නිසා බෞද්ධ චින්තනයේ සමහර වෙලාවල් වලට සමහර කරුණු සමහර අයගේ ජීවිතවලට වසක් වගේ බලපාලා තියෙනවා. ඒකේ මානසික අගතියන්ට පාත්‍ර වෙලා තියෙනවා. නේද? සමහරලාට බුද්ධාගමේ කියලා ලබාගන්නේ වෛරය නම් ඒ තුලින්. ඒකේ දෝෂයක් හටගන්නවා. නේද? ඒක නිසා බොහොම ඥානවන්ත විදියට ධර්මය එකතු කරගන්නට ඕන. කුමන හෝ කාරණයක් උකහා ගැනීමට, ඉගෙන ගැනීමට, ධාරණය කර ගැනීමට වෙරදරන් නැතුව කටයුතු කරන්න. රූප බිඳලා, රූප කඩලා, අපිට පිළිතුරක් හැටියට ආයතුරු වෙන්නේ තව රූපයක්ම තමයි, රූප කලාපයක්ම තමයි. දැන් රූප කලාප බිඳුත් ඉතුරු වෙන්නේ රූප කලාපයක්. වේදනාව බින්දොත් ඉතුරු වෙන්නේ වේදනාවක්. සංකල්පය බින්දොත් ඉතුරු වෙන්නේ සංකල්පයක්. දෘෂ්ටිය බින්දොත් ඉතුරු වෙන්නේ දෘෂ්ටියක්. ගානක් බෙදුවොත් ඉතුරු වෙන්නේ ගානක්. නේ? ඉලක්කමක් නේ ඉතුරු වෙන්නේ. වෙන එකකද? ඉලක්කම් බෙදුවොත් ඉලක්කමක් ඉතුරු වෙනවා. අවසාන මේ ශේෂය හැටියට අපිට ඉතුරු වෙනවා හිතමු බින්දුවයි. බින්දුව කියන්නේ ඉලක්කම. එහෙනම් අලුතෙන් හැඩගැහෙන්න ඕන මේ බිඳුවෙන් පල්හැට ගණන් කිරීමේ ගණන් හැදීමේ ක්‍රමවේදය. බිඳුවෙන් පල්හැට ගණන් කිරීමේ ක්‍රමවේදය පටන් ගන්න ඕන. කොහොමද ගණන් කරා යනකොට? ඍණ 1 2 3 නෙමෙයි. එතකොට ඒක ඍණ 1 2 වුණාමත් ඒක බින්දුවේ පල්ලෙහාට යamak නෙමෙයිනේ. බින්දු ඒක ප්‍රතිගමනයක්. ආයපස්සට යamak සිද්ධ වෙනවනේ. එතන මෙතන ප්‍රතිගමනයක් නෙමෙයි මම කතා කරන්නේ. එතකොට ඒකේ අර ධන සංඥාවෙන් සහ ඍණ සංඥාවෙන් ප්‍රභේදනය කරලා ගණනයක් නේ එතන සිද්ධ වෙන්නේ. ගණනය කියන සමස්තයෙන් බිඳුවෙන් පහලට ගණන් කරන්න ඕන. අපූර්ව ගණන් කිරීමක් කරන්න පුළුවන්. හරි ෂෝ. කීයද? බිඳුවයි ඊළඟ එක කිසි දෙයක් නැහැ. හරි. ඒකත් ගණන් කළා. ඊළඟට කිසි දෙයක්ම නැහැ. ඊළඟට මුකුත්ම නැහැ. ඊළඟට හිස්. ඊළඟට ශූන්‍යයි. ඊළඟට ඊළඟට මොනවද කියන්න බෑ. ආ ඊළඟට අනිත්‍යයි. ඊළඟට දැන් බලන්න කොච්චර පල්ලෙහාට ගණන් කරාද? ඈ තව පල්ලෙහාට ගණන් කරන්නේ. ඔව් තව මොනවද ගණන් කර යන්න පල්ලෙහාට ගණන් කරන්න. හෑ මොකද්ද? ඔව් කියන්න බලන්න. තව පල්ලෙහාට ගණන් කරා. කල්පය කියන්නේ කාලය කියන එක. කල්පය කියන එක ගෙවෙන්නේ. ඒක උපමා කරලා දුන්නේ කල්පය ගෙවෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අර මහා මේරු පර්වතයේ ඊටාම සිලිඳු සලුවක් අවුරුදු 100කට සැරයක් දෙවියෙක් මෙහෙම ගාවගෙන යනවා. එතකොට ඒ විදියට මේ මහා මේරු පර්වතය අර හිමාල පර්වතයේ ගෙවිලා යනවා ඒත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද මේ කල්පය කියන එකේ අදහස වෙන්නේ කාලය. ටයිම් කියන එක. ටයිම් එක කියන එක කාලය කියන එක ලෝක ඉවර වෙන්නේ නැති දෙයක්. හැබැයි මේ කාලය මතුම පසුපස යන්නේ නැතුව කෙනෙකුට පුළුවන් මේ කාලය ඉක්මවන්න. කාලයෙන් තොර වෙන්න, අකාලික වෙන්න පුළුවන්. අකාලික වෙන්න පුළුවන්. හැබැයි මේ අකාලික භව කියන එක හොයාගන්න පුළුවන්කම තියෙන මේ සාමාන්‍ය ඉන්ද්‍රිය ඥානෙට නෙමෙයි. ඒක හොයාගන්න පුළුවන්කම තියෙන ලෝකෝත්තර ඥානයකට. ඉන්ද්‍රිය ඥානයකට හොයාගන්න පුළුවන්කම නැහැ. ලෝකෝත්තර ඥානයකට ඒක හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබ මේ මට පේනවා සමහර අය මේක හොයන්න හදන්නේ ඉන්ද්‍රිය ඥානෙයි. ඉතින් මේක හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඉන්ද්‍රිය ඥානෙ. මොකද ඉන්ද්‍රිය ඥානයට ලැබෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ගණන් ඉලක්කම් විතරයි. සංකේත විතරයි අහුවෙන්නේ ඉන්ද්‍රිය ඥානයට. දැන් ලෝකෝත්තර ඥානයට තමයි ওই ගණන් ඉලක්කම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැතුව සංකල්ප නැතුව දහමක් හොයන්න පුළුවන්කම තියෙන. ඒ නිසා අදිචිත්ත අදිඥාන කියන එකක් මෙතෙන්ට ඕමනයි කියන කාරණේත් හොඳට මතක තියාගන්න ඕන. ඒ තුල ඒ දේ වැඩෙන්න හොඳට ධර්මයේ පිළිබඳෝ යෝනිසෝ මනසිකාරයෙන් අහන්න ඕන. එක දිගට ඒ පිළිබඳෝ පරේක්ෂණයක් ඇති කරගන්න ඕන. ඇත්තෙන්ම අපි නැවුම් ඥානයක් ඇති කරලා තමයි ධර්ම අවබෝධය කියන එක සිද්ධ කරගන්නේ. නැවුම් ඥානයකුත් ඇති කරගෙන තමයි ධර්ම අවබෝධය, නැවුම් ඇසකුත් ඇති කරගෙන තමයි මේ ධර්ම අවබෝධය කියන එක සිද්ධ කරගන්නේ. එහෙම නැත්නම් අර පරණ තියෙන ඇහෙන් මේ වැඩේ දකින්න බෑ. පරණ තියෙන ඇහෙන් රූප දකින්න පුළුවන්. ඒක පරණ ඇහෙන් මේක දකින්න බෑ. මේකට සම්‍යක් ඇසක් පහළ කරගන්න ඕන. පරණ තියෙන ඥානයෙන් ධර්මයේ දකින්න බෑ. සම්‍යක් ඥානය පහල කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම සම්‍යක් ඥානයක් සම්‍යක් රසක් කියන්නේ මේ තියෙන හැම පිරිසුදු කරනවා. සුද ඉවත් කරනවා. දැන් හැමදෙනාගේම ඇහි සුද තියෙනනේ. දැන් මේ ඉන්න අයට හොඳට පේන තියෙන අයටත් ඕක සුද තියෙනවා. සුද හරි කළු හරි මොනවා හරි පැටලිලා ඇහි තියෙන. ඒවට කියන දෘෂ්ටි. නැමැති සුද. ඒක දෘෂ්ටි තියෙද්දි මොකද වෙන්නේ? දෘෂ්ටි තියෙද්දි ලෝකයේ සැබෑ ස්වභාවය පේන්නේ නැහැ. සුද තියෙනකොටත් ඇහි මොකද වෙන්නේ? ඇහි සැබෑ ස්වභාවය ලෝකයේ ස්වභාවය පේන්නේ නැහැ. ඒකෝ දෘෂ්ටි තියෙන කෙනා ඇත්ත වශයෙන්ම මේ අපිත් මෙහි දෘෂ්ටි විශේෂඥෙක් වගේ අර ඇහි සුද ඉවත් කිරීමක් වගේ දෙයක් කරන්නේ. මේ ඇහි දෘෂ්ටි තිබීම නිසා තථාගත tattve තත්තාකාරේ ලෝකේ පේන්නේ නැහැ. මොකද්ද තත්තාකාරේ? තත්තාකාරය කියලා හිතුවම අපේ කට්ටිය හිතන්නේ ඔක්කොම මැරෙනවායි කියලා. ඒ ඔක්කොම මැරෙනවායි කියන එක තත්තාකාරය නෙමෙයි. ඒක දෘෂ්ටිගත වීමක්. තත්තාකාරය කියලා කියන්නේ කිසිම නියම කිරීමක් කරන්නේ නැති, සංඥා කරන්නේ නැති, ග්‍රහණය කරන්නේ නැති, උපාදානය කරන්නේ නැති, ප්‍රභේදනය කරන්නේ නැති, ප්‍රභේදනය නොකල සජීවී ස්වභාවයක්. උදාහරණයක් වශයෙන් කියතොත් මේ මොහොතේ උපත ලැබූ ළමයා ලෝකෙ දිහා බලනවා වගේ ප්‍රභාස්වර දැක්මක් එතන හට ගන්නවා. මේ ප්‍රභාස්වර දැක්ම ඇතිවීමයි මෙතන මේ තථාගත දර්ශනය කියලා කියන්නේ. දැන් පුජ්‍යලත්වයෙන් දකින්න කෙනෙක් කරන්නේ මෙතන ඒකයි ගැටලුව තියෙන්නේ. පුජ්‍යලයක් හැටියට දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔළුවට නිදහසක් නැහැ. දෘෂ්ටිගතව බලන්න ගියාම ඔළුවට නිදහසක් නැති වෙනවා. ඉතින් දෘෂ්ටි නැතුව බලනකොට පුදුමාකාර සහනයක් ඔළුවට තියෙනවා, ඇහැට තියෙනවා, ඇහැ නිවිලා කනනාසේ දිව ශරීරයේ මන කියන එක නිවිලා ඒ නිවිච්ච නිසා සහනශීලී දැක්මක් ඇති වෙනවා. ඔළුවේ ගැටලුයි කියලා කියන්නේ දෘෂ්ටි ගොඩක්. ඔළුවේ ගැටලුයි කියන්නේ සංකල්ප ගොඩක්. ඔළුවේ ගැටලුයි කියලා කියන්නේ ග්‍රහණයන් ගොඩක්, බලාපොරොත්තු ගොඩක්. ඒ ස්වභාවයන් වලට මනස ගියාට පස්සේ ඒ ඥානයේ රැඳුනට පස්සේ එවැනි ස්වභාවයක් තුල තිබෙනා වූ පීඩනකාරී තත්ත්වයන් ඔළුව දිගින් දිගට රඳවාගෙන ඉන්න සිදුවීමෙන් දැඩි ආයාසයක් ඇතිවීමෙන් වේදනා හට ගන්නවා. දැන් මේ කුඩා දෙයක් වෙන්න පුළුවන්. මෙහෙම මම අතින් මේක ඔසවගෙන ඉන්න ගියාම මේ කුඩා දේවොද මහත් බරක්සේ දිගින් දිගට උසුලාගෙන ඉන්නකොට දැනෙන්න පටන් ගන්නවා. මොන වේදනාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ටිකක් අත සැහැල්ලු කරගන්න ඕනේ. ඒ නිසා ජීවිතේත් මේ වගේ ධර්මය අහලා කෙනෙක් යම් කාලයක් ඇති කරගන්න ඕනේ මේ හිත සැහැල්ලු කරගන්න. තේරෙනවනේ. ඊට පස්සේ අපි ආයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් කායික වශයෙන් උත් ඒ සැහැල්ලුවක් ඕන නිසා තමයි ඔය අපිට රාත්‍රී කාලයේදී නිින්දක් හැදිලා තියෙන්නේ. ඉතින් නිින්දක් නෙදාරනවා නම් කායික දැන් අපි මානසිකවත් ඒ සැහැල්ලුව ලබා ගන්නට ඕන. මානසික වාතයේ සැහැල්ලුව ලබා ගන්නට නිතරම උසුලාගෙන දරාගෙන යන ස්වභාවය තියෙනවා. අර සුනීත වගේ තමයි කුණු කද කරේ තියාගෙන යනවා. මොකද බිමින් තියන්න කියලා කියනකොටම සුනීත දැනගත්තා ඔය කුණු කද බිමින් තියන්න. යා කුණු කද කියලා දැකගත්ත මේ අධ්‍යාත්මික කුණු කද. ඒක බිමින් තියන්න යා ලැහැස්ති වුණා. ඉතින් මේ අපි සියලු දෙනාත් මොකද කරන්නේ මේ කුණු කඳ කරේ තියාගෙන යන සුනීතලා සුනීතලා බවට පත් වෙලා තිනවා. ඔබේ අධ්‍යාත්මික කුණු කොට කරේ තියාගෙන ගිහිල්ලෙවලා ඒ දෘෂ්ටියෙන් බලලා අරයා වැරදි කියලා යට බයිනෝ, මෙයා හරි කියලා හරි කියලා හිතනවා, මම හරි කියලා හිතනවා. පස්සේ බලනකොට මම හරිත් නැහැ, අරයා වැරදිත් නැහැ. මේ මානසික ගැටලුව. මෙතන හරි වැරදි පුජ්‍යලයක් නැහැ. ඕනම දෙයක් ඕන නම් ඕනම වෙලාවක හරි කරන්නත් පුළුවන්. වැරදි කරන්නත් පුළුවන් නේද? දැන් පක්ෂයේ ඉන්නකොට ඕනම දෙයක් හරි. විපක්ෂයේ ගියපෙච්චියම හැමදේම වැරදි. ඈ හැමදේම වැරදි. ඊට පස්සේ වචනයක් වැරදි වීමටත් ගියාලා වැරදිකාරයෙක් බවට පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඈ ඒක එහෙම තමයි. මේ පුජ්‍යල මේ න්‍යායක්. ඒ නිසා මේ ලෝකේ මේ මිනිස්සු ප්‍රභේදනය කරනවයි කියන තැනට අපි යන්න හොඳ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එහෙම වුණාම මානසික සහනය නැති වෙනවා. ඊට පස්සේ මම අහන්නේ පත්තර බලලා නිවුස් බලලා ලෝකේම තියෙන දේවල් කුණුගොඩවල් ටික අපේ ඔළුවේ දාගත්තයි කියලා අපිට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. අනිත් එක ලෝකයේ ස්වභාවය තමයි හැමදාමත් මේ විදියට පැවතීම. හැමදාම ත්‍රස්තවාදී ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා, අකටයුතුකම් මේ ඔක්කොම ලෝකයේ සිදුවෙන දේවල්. ඒවා අමුතු දේවල් නෙමෙයි. ඒව ඔළුවේ දාගෙන නිකන් අපේ මේ නාස්ති වෙන අයියෝ හරව මෙහෙ වෙලා මෙහෙ මෙහෙ වෙලා අරයා මෙහෙම වෙලා කියලා නිකන් තැවෙන්න එපා. පීඩාවටපත් වෙන්න එපා. තමන් මානසික සහනයෙන් ඉන්න ධර්මයේ දිනු කරගන්න ලෝකයේ ඔහොම තමයි හැමදාම. ශාසනය ඇතුළුවත් බුදුහාමුදුරුවන්ට සීලම වික්ෂුන් වහන්සේලා එක විදිහට තියාගන්න පුළුවන් කම තිබෙන්නේ. හොඳ ගති, මුරණ්ඩු ගති, ප්‍රතිවිරෝධ ගති ඒ ඔක්කොමත් එක තමයි ඇති වුනේ. ඉතින් ගෙදරක වුණත් වේවා, සමාජය තුල වේවා, ආයතනය තුල වේවා, මේක තමයි ආයතනය කියන්නේ. මේ මේක තමයි ලෞකිකත්වය කියලා කියන්නේ. මේක තමයි ගෘහ ජීවිතය කියලා කියන්නේ. මේක තමයි දුර්වලකම කියලා කියන්නේ. දැන් අපි හිතමුක අපි ළඟ වැඩ කරන මිනිස්සෙක් ළඟ දුර්වලකම් තියනවා කියලා. සමහරවිට මටත් එහෙම පේරුණ දන් තියෙනවා. ඉතින් මං හිතන මේ මිනිස්සයා මේව මගේ ළඟ ඉතින් වැඩ කරන්න ඉන්නේ මේ වගේ දුර්වලකම් තියෙන නිසානේ. ඒ දුර්වලකම් නැතුණා නම් මේ මනුස්සයා ඉංජිනේරුවෙක්, ඒ නැත්තම් වෛද්‍යවරයෙක්. ඒ නිසා ඉන්නේ. ඉතින් මේ දුර්වලකම් ඒ මනුස්සයා ළඟ තියෙන්න ඕන. ඒ දුර්වලකම් තියෙන නිසා. ඉතින් අපි දවසක් අපේ නායක හමුදුරුතුමා මේක කියලා දුන්නේ මේ දානශාලාවේ හිටපු මනුස්සයෙකුට. මේ ඒ වැඩ කරන්න ආපු පිරිසකට තේ ටිකක් හදලා දෙන්න තිබුණනේ හිතලා කියලා අර එවපු කෙනා කිව්වා. අපේ නායක හමුදුරු මිනිසුන්ට එහෙම හිතන්න පුළුවන් කමක් තිබුණා නම් අද උතෙන්ට එන්නේ නැණි වැඩ කරන්න. ඈ ඒගොල්ලන්ට හිතන්න බැරි වෙච්ච නිසානේ එතන ඉන්නේ කියලා වචනේ කිව්වා. මට ඒක පුදුම දහමක් හැටේන අද ඕනම කෙනෙක් ළඟ එයා ඒ තැන ඉන්නේ ඒ නිසා. මෙයා කතා කරන්න දන්නේ නැහැ කියලා ඒක සංවේදීපත් වෙන්නේ. එයා දන්නේ නැති නිසා තමයි එයා එතෙන්ට එලා ඉන්නේ. එයා දැනගත්තා නම් මං වගේ දේශකයෙක් කියලා. ඈ ඒක හේතු සාධක තියෙනවා. දැන් දුප්පත්ම මිනිස්සෙක් ළඟට ගිහිල්ලා බැලුවත් ඒ ඇත්තෙම මම හොයලා බලනකොට මේක සමාජ සාධාරණයකට වැඩි ඒ මිනිස්සයා ළඟේ දුර්වලකම තියෙනවා. වැඩි දුප්පත් භාවයට හේතුව ඒකයි. මම පරීක්ෂා කරලා බලලා තියෙනවා මේ මිනිස්සයා එතන ඉන්නේ මොකද කියලා. එයා ළඟ තියෙන දුර්වලකම් නිසා. ඉතින් ඒ දුර්වලකම් ඒ අය ළඟ ඉහුවම තිබුණා. මේක අපිට හදන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. අපි ඒව ස්වභාවයක් හැටියට පිළිගන්න ඕන දේවල් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නට ඕන පොඩි මිනිස්සුන්ගෙන් නෙමෙයි ගරු සැලකිලි. අපි ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්න ඕන බුද්ධ ආදී මහෞත්මයන්ගෙන්, පඬිවරුන්ගෙන්. ඒව නැතුව මේ ගෙදර වැඩ කරන කෙනාගෙන් අහලා බලන මේ මිනිස්සුන්ට ඕන එකක්. ඕන විදියක් හේතු වාවි කියලා නේ කටයුතු කරන්න පුළුවන්. ඒකයි සමාජය තුල ඒකයි. සාමියාගේ ආ මේක තමයි එයාගේ පිරිමි ගතිය. එයාට හිත හදාගන්න පුළුවන් එයාගේ ගතිය, එයාගේ ලක්ෂණ ඒවා. එයාට ඒක එයාටවත් ඒක හදාගන්න බැරි කොට මම ඒක හදන්නේ කොහොමද? ඊට පස්සේ ආ ඒක තමයි ඒ කාන්තා ගතිය. ඉතින් ඒ කාන්තාවටත් ඒ කාන්තා ගතිය නිදහස් වෙන්න බැරි කොට මම කොහොමද කාන්තා ගතිය නැති කරන්නේ? ඒ නිසා කෙනෙකුට නිදහස් වෙන්න ඕන නම් තමන්ගේ ගතියෙන් ඒක කරන්න තියෙන්නේ තවත් කෙනෙකුට නෙමෙයි, තමාටමයි. තමයි ගතිය නිදහස් වෙන්න ඕනනම් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ තමාටමයි. ඒ නිසා කිසිය සියලු ගති ලක්ෂණ නිරෝධ කරන්න, නිරුද්ධ කරන්න, නැති කරන්න, ගති විමුක්ත කරගන්න. ගති විමුක්ත කරගෙන ඉගෙන ගන්න යන්න එපා. ධර්මයේ ඉගෙන ගන්න යන්න එපා. ඉගෙන ගන්න කියොත් එහෙම ඉගෙන ගනි දිගට. මොකද ජීවිතේ හැමදාම අපි කරන්නේ මේ ඉගෙන ගන්න එකනේ. ඉගෙන ගන්න එක නෙමේ අපි ධර්මයට පරිවර්තනය වෙන එකයි වැදගත්. ඉගෙන ගන්න යන්න එපා. මේ ඉගෙන ගන්නවා ටග්ගාල ඉගෙන අරගෙන මොකද කරන්නේ? දැන් අපි සර්වියට් එකක් ගත්තාම මොකද කරන්නේ? ඒකෙන් පිසදෑව කටහරි යතහරි පිසිකලා. ධර්මයත් අර සර්වියට් පේපර් එකක් හැටියට පාවිච්චි කරන්න. පිරිසුදු වීම සඳහා කියලා කිව්වේ ඒකයි. ඒ නිසා පාපිස්සක් හැටියට භාවිත කරන්න. පාපිස්ස ඒ තියෙන තැනම තියෙදි කකුල් දෙක පිසදාගත්ත අපි ගියා යන්න. ආයි ඒක අරයි යන්නේ. ධර්මයක් පිරිසුදු වීම උදෙසා. දැන් සබම් ගත්තහම මූණ ගාලා සේදුවා සබන් ඉතුරු කරගන්නවද? නෑ සමන් සෝදල ඉවත් කරනවා. සෝදන සබනුත් එක්ක කුණු අයින් වෙනවා. ඒ නිසා මේක පිරිසුදු කාර්යයක්. හිත ඉගෙන ගන්නවා කියන්නේ මොනවද? නතර කර ගන්නවා. එතකොට ධර්මය ඉගෙන ගන්න එපා. ධර්මය පිරිසුදු කාර්යයක් හැටියට යොදා ගන්න. ඒකයි ඔරුවක් හැටියට යොදා ගන්න කිව්වෙත් ඒකයි. ඒ ගංගෙන් උඩ වෙනකන් ඒකේ ශක්තිය කරෙම භාවිත කරන ඊට පස්සේ ඒක ඔරුවේ දාලා යනවා. ඉතින් එදා මම දන්නේ එදා සබන් තිබ්බද කියලා. සබන් තිබ්බද? බුද්ධ කාලේ සබන් තිබ්බේ නැහැ. මොන මොන හරි තියෙන්නේ. ඒසු ඒ ධාන වර්ග කොළ වර්ග හැරෙ මේ මේව කරලා ඇඟ මේව කරගෙන මිනිස්සු ගා ගන්න නැති කුණු යවා ගන්න නැති. ඉතින් ඒ වගේ ඒ අවස්ථාවේම ඒ දේවල් අත්හරින්න තියෙන දෙයක් මිසක් ග්‍රහණය කරගන්න දෙයක් නැහැ. මෙතන ඇති වෙන්නට ඕන මනස සියල්ලගේම නිරෝධෝ සියල්ලගේම නිදහසෝ අවස්ථාවක්. ඉතින් මේ වචන කියන්නේ බොරු වචන වලට එහා තියෙන සැඟවුණු අරුත තුල තමයි ධර්මයේ තියෙන්නේ. ඔබ එය සොයා යන්න. වචන ගණන් ගන්න එපා. වචන ඔස්සේ රැඳිලාම ධර්මයේ දිහා බලන්න එපා. ඒ නිසා මෙතෙක් මේ බොරු වලට අහුන් ගන් දුන් සියලු දෙනාට බොහොම පිං.